සම්පෝහිතාපමිත පාරමිතා බලේන විද්වන් සියෝ කිල කිලේස සමෝහජාලන් තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං අදයේට පෙත්වා. නමස්කාරය කියන්න පංචසීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි, තතියංติ බුද්ධං සරණං ගච්ඡාමි, චතියංติ ධම්මං සරණං ගච්ඡාමි, තතියංติ සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සදයවත් වාසනාවන්ත පින්තුනි, අදත් මේ පින්තුන් සතිපදා සිකුරාදා දිනයන් සිදු කෙරෙන ධර්මදේශනාවට හුඟන් දීමට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඊට කලින් ප්‍රථමයෙන්ම අපේ පිනතුණුගේ දෑතින් ඉමහත් ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට තියෙන මල් පහන් සොන් දුන් ගිලන් ප්‍රසාදයේ යොත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උත්තම සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් සේ සලකා ඉමහත් ශ්‍රද්ධාව ඇති කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් අභියසින්නවා කියන හැඟීම ඇති කරගෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපේ ඉමහත් ගෞරවයෙන් පූජා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි වන්දාමි ඛේතයන් සම්බං සම්බතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා අධිවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු පින්නතුනි අපේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ටික වේලාවක් භාවනාවක යෙදෙමු. අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට රැගෙනවිලා ඒ හිත සමාධිමත් කරගෙන සමාධිමත් කරනව සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන මට්ටමට අපේ සිත අපි පුහුණු කරමු. මෙතන කලින් අපේ බුද්ධ අනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මෛත්‍රී භාවනාව, මරණ සතිය, ධාතු මනසිකාරය මේ වගේ භාවනා ක්‍රම අපි පුහුණු කළා. අද අපේ සමත කමඨහන අතරින් ප්‍රධානතම කමඨහනයි භාවනා අරමුණයි මෙනෙහි කරන්න බලාපොරොත්තු වන්නේ. මොකද්ද? ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දේශනා කළා. සමත විපස්සනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ අපේ සිහිය දිනු කරන එක. විපස්සනා භාවනාවෙන් කරන්නේ නුවණ දිනු කරන එක. සමත භාවනාවෙන් කරන්නේ මූලික වශයෙන් තියෙන කාමච්ඡන්ද ආදී පංච නීවරණයන් දුරු කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ අවිද්‍යා නීවරණය දුරු කිරීම. සමත කමඨාන 40ක් බුදුදහමේ දැක්වෙනවා. දසකසින, දසසුබ, දසනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්පන, ආහාරේ පටිකෝල මනසිකාරය, ධාතු මනසිකාරය කියලා. මේ කමඨාන හතරෙන් කමඨාන 39කදීම කරන්නේ කුසල අරමුණකින් අකුසල යටපත් කිරීමයි කරන්නේ. නැත්තම් කුසල විතරකයකින් අකුසල් විතරක දුරු කිරීමයි සිදු කරන්නේ. මේ කමඨාන 39ම එක පැත්තකින් තියලා අනිත් පැත්තට වෙන් වෙනවා ආනාපාන සති භාවනාව. ඇයි ඒකට හේතුව? ආනාපාන සතියෙන් කරන්නේ ආරම්භයේ පටන්ම විතරක සංසිඳවීම. මේ බුදු සමයේ තියෙන සුවිශේෂී භාවනාවක් ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව පිළිබඳව සූත්‍ර ගණනාවක් සඳහන් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍ර ආදී දේශනාවල සඳහන් වෙනවා. ගිරිමානන්ද සූත්‍රය දැක්වෙනවා. සතිපට්ඨාන කතා කියලා වෙනම කොටසක්ම තියෙනවා. සතිපට්ඨාන විභංගය කියලා තියෙනවා. ආනාපාන සති කතා කියලා තියෙනවා. ආනාපාන සති සූත්‍රය තියෙනවා. ආනන්ද සූත්‍රය කියලා තියෙනවා. මේ වගේ සූත්‍ර රැසක ආනාපාන සති භාවනා පිළිබඳව විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආනාපාන සතිය ප්‍රත්‍යඥ පුද්ගලයන් විතරක් නෙවෙයි, සේක පුද්ගලයන් විතරක් නෙවෙයි, රහතන් වහන්සේලටත් වඩන්න කියලා තියෙනවා. නමුත් අවාසනාවකට වර්තමානයේ මේ ආනාපාන සති භාවනාවට වැරදි අර්ථකථන ලෝක ඉදිරිපත් වෙනවා. නමුත් පින්වත්නි, ලෝකයේ විශාල පිරිසක් තේරවාදී බෞද්ධ රටවල විතරක් නෙවෙයි, බුදුදහම දන්නේ නැති අයත් අද ආනාපාන සතිය පුහුණු කරනවා මානසික දියුණුව සඳහා. යම්කිසි කෙනෙක් මේ ආනාපාන සතිය වරදවා ගත්තොත් එයා බුදුදහමේ විශාල කොටසක් වරදවා තේරුම් ගත්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආනාපාන සතිය බැහැර කරොත් බුදුරජාණන් වහන්සේගේ දේශනා රසක් එයාට අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි උපරිම ලෙස ආනාපාන සතිය පුහුණු කරන්නට ඕනේ. බුදුහාඳුර වරක ආනාපාන සති සූත්‍රයම දේශනා කරනවා. එක කමටහනක් වඩනකොට හතරක් දිනු වෙනවනම්, හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවනම්, හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවනම්, අන්න එවැනි එකම කමටහනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ ආනාපාන සතිය කියලා. ආනාපාන සති භාවන වඩනකොට සතර සතිපට්ඨානය දිනු වෙනවා. සතර සතිපට්ඨානය දිනු වෙනකොට සත්බොධ්‍යංග වැඩෙනවා. සත්බොධ්‍යංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවායි කියලා. ඉතින් දේශනා රසක ඇතුළත් වන ආනාපාන සතිය අපේ ජීවිතයේ ප්‍රධානතම සිද්ධියක් නිමිති කරගෙන අපට හුස්ම රැල්ල අපි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපිව මේ ලෝකෙට දායාද කළා අපේ අම්මා මුලින්ම බලාපොරොත්තු වන්නේ අපි හුස්ම ගන්නවා දකින්න. ඒ හුස්ම ගන්නවා දකින්න බලලා අපිව මුලින්ම හඬනකොට තමයි අම්මා සතුටු වෙන්නේ. අපේ අම්මා ජීවිතේකම අවස්ථාවකයි අපි හඬනවා දකින්න කැමති වෙන්නේ. ඒ තමයි අපි ඉපදෙලා මුලින්ම හුස්ම ගන්න අවස්ථාව. ආයි කවදාවත් ජීවිතේ අපේ අම්මා කැමති වෙන්නේ නැහැ අපි හඬනවා දකින්න. හැබැයි අර මුල්ම ඇඬීම අපෙන් සිද්ධ නොවුනොත් අම්මා ඊට වඩා දුක් නොවෙන අවස්ථාවකුත් නැහැ. ඉතින් ඒ අම්මගෙන් ලැබිච්ච දායාදේ වෙනුවෙන් ඒ අම්මට කරන උපරිම උපහාරයක්, ගෞරවයක්, කෘතඥතාවයක් වශයෙන් උත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන කෘතඥතාවයක් වශයෙන් උත් මේ අප ගන්න හුස්ම රැල්ලම අපට නිවන් දකින්න කමටහනක් බවට පත් කළ දෙන බුදුහාඳුරෝ. ඉතින් ඒ ගැන පුලුවන් තරම් දුරට ඉගෙනගෙන ටික ටික නමුත් අපි ආනාපාන සති භාවනා පුරුදු කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ආරම්භයේදීම බුදුහාඳුර දේශනා කළා පරිමුඛං සතිනුපට්ඨපෙත්වා කියලා. තමන්ගේ සිත අභිමුඛ, මුහුණ අභිමුඛ කොටගෙන නැත්නම් මුඛය අභිමුඛ කරගෙන වෙනත් විදිහකින් කියනවා නම් නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු විදිහට නාසය කෙළවර හෝ උඩුතොල් ආශ්‍රිතව හිත තියාගෙන සති නිමිත්තේ හිත තියාගෙන ටිකෙන් ටික හුස්ම ඇතුළු වීම පිටවීම ගැන සිහිය දිනු කරන්නට ඕන. සරලව අපේ හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම පිළිබඳව මෙනෙහි කරන අපේ මේක ටිකෙන් ටික දිනු කරන ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කළා. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය පියවර හතරක් විදිහටයි දේශනා කරලා තියෙන්නේ. නමුත් ආනාපාන සතිය ගැන විශේෂයෙන් දේශනා කරන බොහෝ අනුශාසනාවලදී ආනාපාන සතිය කොටස් 16කට බෙදලා තියෙනවා. ඇයි එහෙම 16කට බෙදලා තියෙන්නේ? ඒ 16 හතර හතර කොටස් වලට බෙදලා තියෙනවා. මුල් හතර කායනුපස්සනාව, ඊළඟ හතර වේදනුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව විදියට. ඉතින් ආරම්භයේ අපි හුස්ම රැලි ඉහළ පහළ ගැනීමත් එක්කම අපේ කය ගැන අපි අවබෝධ කරගන්නවා. දෙවන පියවරේදී අපි ටිකෙන් ටික පීටි පරිසංවේදී, සුඛ පරිසංවේදී ආදී වශයෙන් කියපු විදියට වේදනාව ගැන ප්‍රකට කරගන්නවා. ඊළඟට චිත්ත පරිසංවේදී ආදී වශයෙන් කියන විදියට හිත ගැන අවබෝධ කරගන්නවා. අවසානයේදී අනිත්‍යානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ කියපු විදියට සම්පූර්ණයෙන්ම විදර්ශනා පැත්තට යොමු වෙච්ච දේශනාවකට මේක යොමු වෙනවා. මුලින් කායනපස්සනාවෙන් ආරම්භ කරන මෙය කායනපස්සනාව තුළ නවතින්නේ සතර සතිපට්ඨානෙම වැඩෙන විදියට සමථ දර්ශනාංග දෙකම වැඩෙන විදියට මේ භාවනා බුදුහාමර දේශනා කළා තියෙනවා. ඉතින් මේ ආනාපාන සති වැඩන කලින් අපි මූලික කමඨහන විදියට බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව නැත්නම් පටිච්චුල මනසිකාරය, මරණානුස්සතිය ආදී මේ සතර කමඨහන් චතුරාර්ය භාවනා වඩා තිබීම අපට හුඟක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දිනොදින අපේ ජීවිතයෙන් ගන්න අපේ ජීවිත කුසමෙන් ලබා ගන්න අග්‍රතම ඵලය තමයි අපි දිනකට සමත විදර්ශනා සඳහා යොමු කරන වැය කරන කාලය ටිකෙන් ටික වැඩි කිරීම. අපි සසර අති දීර්ඝ කාලයක් සසර ගමන් ආපු ගමන් මගෙහි අපට ලැබිච්ච මහා ඌෂ්‍යම භූමිය, සසර කතරෙන් ලැබිච්ච මේ උතුම් ෂේම භූමිය තුළ, සස්රේක භූමිය තුළ අපට අපේ ජීවිතේ ලබා ගන්න ඉහළම ප්‍රතිඵල විදිහට බුදුහම දේශනා කළේ සමත භාවනාවත් විදර්ශනා භාවනාව සඳහා කාලය කැප කිරීම. ඉතින් ඒක නිකන් නෙවෙයි අපි කරන්නේ. ආරම්භයේදීම බුදුහාමර දේශනා කළා සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සීලය පිරිසුදු කරගන්නට ඕන, දැක්ම ඍජු කරගන්න ඕන කියලා. කායික වාචික සංවරය අවශ්‍යයි. ඒ වගේම නිවැරදි දැක්මක් දර්ශනයක් අවශ්‍යයි. මොකද දර්ශනය ඇත සහ නැත කියන අන්ද දෙකෙන් දුර වෙලා රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්දට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ වැය වෙන කෙනා, වැය වෙන බව දකින කෙනා ඇත කියන අන්දට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච මාවතේ ගිහිල්ලා අවසානයේහි ජීවිතේ වැඩිපුරම කාලයක් මේ ස්කන්ධ පංචකයේහි සමුදේ වැය දකින්නට අපිට අපි කත කරන කාලය වැඩි කිරීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. අන්න ඒක අඛණ්ඩව පවත්වාගත්තු පමණටයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ පුද්ගලයාට කියන්නේ සදා සතෝ කියලා. අඛණ්ඩවම සිහියෙන් වාසය කිරීම. යාට අතරක් නැතුවම එයා උදේ අවදි වෙන මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම නොනවත්වාම සිහිය තුළම වාසය කරනවා. යම්කිසි කෙනෙක් සිහිය තුළ වාසය කරනවා කියලා කියන්නේ හරියට තමන්ගේ අම්මා තාත්තගේ රැකවරණේ ඉන්නවා වගේ. අපි කුඩා කාලේ අපේ අම්මා තාත්ත පේන දුරකින් ඉන්නවා නම් එයා හොඳට අපි දිහා හැඟගෙන ඉන්නේ. අපට අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි බුදුහාම දේශනා කරනවා මේ සතිමත් භවයේ වාසය කිරීම තමන්ගේ පියාගේ උරුමෙහි, පිය උරුමෙහි, පියාගේ දෑවැද්ද තුළ, පියාගේ ගෙදර නිවසේ වාසය කිරීමක් කියලා. පියා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨානය තුළ සිහිය තුළ වාසය කරනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනය අපි වාසය කරන්නේ. ඒ සේවනය වාසය කරන තාක් කල් මාරයාට අපිව පේන්නේ නැහැ. අපට මාරයා පේනවා. යම්කිසි වෙලාවක සතිපට්ඨානෙන් ඈත් වුණා නම් ඒ ඈත් වෙච්ච මොහොතේ අපට මාර්යාව පේන්නේ නැහැ, මාර්යාට අපිව පේනවා. ඔහුට ඕන දෙයක් ඒ වෙලාවේ අපට කරන්න පුළුවන්. අපිව දුකටපත් කරන්න පුළුවන්. අපට ඇහැට පේන කනට ඇහෙන ශබ්ද රූප ආදීන් අපිව දුකටපත් කරන්න පුළුවන්. අන්නේ දුකෙන් නිදහස් කරවන්න තමයි බුදුහාඳුරේ මේ සඳහා මඟක් අපට දේශනා කළේ. එතකොට මේ ලෝකේ කිසිවක් ස්ථිරවම පවතින්නේ නැහැ කියන දැක්ම මුලදී ඇති කරගන්නට ඕන. කිසිවක් නැත කියන අන්තයට යන්නේත් නැහැ, ඇත කියන අන්තයට යන්නේත් නැහැ. යම්කිසි කෙනෙක් දෙයක් ඉස්සර මතය කියලා කියනවා නම් ඒක අන්තයක්, ඒක සාස්ත්‍ර දෘෂ්ටිය. ඒ වගේම යම්කිසි කෙනෙක් මුකුත් නැහැ කියලා ලෝකේ කියනවා නම් ඒකත් අන්තයක්. සමහර ශූන්‍යතාවාදී කියලා හිතන් ඉන්නේ කිසිවක් නැහැ කියන එක. ඒක නෙවෙයි. ශුන්‍යතෝ ලෝකෝ අවික්ඛස්සෝ කියලා බුදුහාම දේශනා කළා. ඒකෙන් නැත කියන අන්තය නෙවෙයි. හේතුඵල ධම දකින්න නුවණටයි ඒ ශූන්‍යතාවය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ දැක්ම ස්ථාවර කරගන්න තමයි අපි මේ ආනාපාන සතිය වඩන්නේ. ඉතින් ටික ටික අපි පුහුණු කරමු. අපි ආනාපාන සතිය කොටස් 16 අපි ඊටාම කෙටියෙන් වඩනවා. නමුත් මේක මේ අපි කියන විදියට ඉක්මනින් වැඩෙන එකක් නෙවෙයි. අපේ ජීවිත කාලයම පුරුදු කිරීම තුළින් ටික ටික පියවරෙන් පියවරට යන ගමනක් මේක. නමුත් ඒ සඳහා පූර්වාදර්ශයක් වෙන්නයි අපි මේ පියවර 16 කරන්නේ. ඉතින් පියවර 16ක් තිබ්බට අපි ඉක්මනින් විනාඩි කිහිපයකින් මේක නිවාරපත් කරනවා. ඉතින් අපි පෙරහුරුවක් විදියට ආනාපාන සතිය වඩමු. හොඳයි, පින්නතුනි, තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන නාසය අභිමුඛ කරගෙන සිහිය පිහිටුවා ගනිමු. නාසයේ කෙළවර හෝ උඩු තුළ ආශ්‍රිතව අපේ සිහිය තියාගමු. බාහිර ශබ්ද ආදිය තමන්ට ඇහෙන්න පුළුවන්, ඒ අනිත්‍ය වශයෙන් බැහැර කළා. නැවත තමන්ගේ මේ අරමුණට හිත ගන්නට තමන් උත්සාහ ගන්න. වර්තමානයේ තුල හොඳට සිහිය තියාගනිමින් නාසය ආශ්‍රිතව සිහිය පවත්වා ගනිමු. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව පිළිබඳවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බව පිළිබඳවත් හොඳට සිහියෙන් ඉන්න. සතෝ වාස සති, සතෝ පස සති, සාමාජික සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන නාසය ආශ්‍රිතවම හිත තියාගෙන ඉන්නවා. හුස්ම සමගම දිගට යන්නේ නැහැ. මම නාසය ආශ්‍රිතව ඉඳගෙන හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා පිළිබඳ බලන කෙනෙක් විදිහටයි ඉන්නේ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. දීර්ඝ බව හුස්ම ඇතුළු වෙනකොට හුස්ම රැල්ල දීර්ඝ බවත්, කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් ඇතුළු වෙන බවත් මා වෙනස හඳුනා ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. දීගං වාස සන්තෝ, දීගං අස්ස සාමීති පජානාති. දීගං වාපස්ස සන්තෝ, දීගං පස්ස සාමීති පජානාති. හුස්ම රැල්ල කෙටි වෙන විට කෙටියෙන් හුස්ම ඇතුළු වෙන පිට වෙන බව දැක ගනිමින් නුවණින් මා හුස්ම ඇතුළු කිරීම පිට කිරීම කරනවා. රස්සන වාස සන්තෝ, රස්සන අස්ස සාමීති පජානාති. රස්සන වාපස්ස සන්තෝ, රස්සන පස්ස සාමීති පජානාති. හුස්ම රැල්ල පිළිබඳව සම්පූර්ණ අවධානයෙන්, හුස්ම රැල්ල නැමැති කය පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් යුතුව මා හුස්ම ඇතුළු වීම පිට කිරීම කරනවා. සම්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති. සම්පූර්ණ හුස්ම රැල්ල සංසිඳීම ගැන දකිමින් සිහිය දිනු වෙන දිනු වෙන්න වේගවත් සෙදවන හුස්ම ගැනීම පිට කිරීම ඊටාම සැහැල්ලු වෙනවා සංසුන් වෙනවා. ඒ හුස්ම රැල්ලේ සංසිඳීම දකිමින් හුස්ම ගැනීම පිට කිරීම මා සිද කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරම් පස්සම්බයං කාය සංඛාරම් අස්ස සිස්සාමිත සික්කති පස්ස සිස්සාමිත සික්කති. දැන් මං හුස්ම රැල්ලට අදාළ වේදනාවත් සිහිපත් කරමින් අවධානයෙන් ඉන්නවා. මගේ හිතට කායට දැනෙන වේදනාවන් පිළිබඳවත් මා හොඳ අවධානයෙන් ඉඳිමින්ම හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. හිත තැම්පත් වෙන්න වෙන්න මට සතුටක් ප්‍රීතියක් දැනෙනවා. අන්නේ ප්‍රීතිය දකිමින් හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. ප්‍රීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ආනාපාන සතිය තුළ හිත තැන්පත් වීමත් සමගම මට සෝයක් දැනෙනවා. අන්නේ සෝය අත්විඳිමින් එහි හික්මෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. සුඛ පට සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. මෙහෙම අඛණ්ඩවම හුස්ම ගන්නකොට මගේ චිත්ත සංඛාර එහෙමත් නැත්නම් සංඥා වේදනා දෙක මට අවබෝධ වෙනවා. ඒ චිත්ත සංඛාරය හඳුනා ගනිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. චිත්ත සංඛාර පරිසංවේදී අස සිස්සාමීති සික්කති පස සිස්සාමීති සික්කති. හිත තැන්පත් වෙන්න වෙන්න ඒ සංඥා වේදනා දෙක සංසිඳෙනවා. යත්මා දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. මට දැන් මගේ හිත හොඳට පේනවා. හිතේ ස්වභාවය හොඳට මා දියමන්තියක් වගේ දකිනවා. අන්නේ හිත ගැන හොඳ අවධානයෙන් දැන් මං හුස්ම ගැනීම පිට කිරීම කරනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස සිස්සාමීති සික්කති. ඒ සිත දකින දකින්න මට ලොකු සතුටක් එනවා. අන්නේ සතුටත් එනින්ම හුස්ම ගැනීම පිටකිරීම කරනවා. අභික්‍රමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මගේ හිතෙන් දෙන්නම සංසිඳෙනවා, සමාහිත වෙනවා. අන්නේ සමාහිත බව සංසිඳීම දකිමින් ආහුස්ම ගැනීම පිටකිරීම සිදු කරනවා. සමාධහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මගේ සිත ටිකෙන් ටික කාමච්ඡන්ද ආදී පංච නීවරණයන්ගෙන් මිදෙන බව මට හොඳට තේරෙනවා. ඉතින් රාගයේ ද්වේෂයේ ටිකෙන් ටික අඩු වෙනවා. අන්නේ නීවරණයන්ගෙන් හිත මිදීම දැකීමෙන් මම තවදුරටත් ආස්වාස ප්‍රස්වාසය තුළ හික්මෙනවා. විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මගේ හිත දැන් වාදුරට තැන්පත් වෙලා තියෙන්නේ. මා දැන් මගේ සිත කය දෙකේ චිත්ත චෛතසිකවල නාම රූප විඥානවල ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය මම බලනවා. රූපාදී ස්කන්ධ පංචකය කලින්ම තිබී හටගෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම හැම මොහොතෙම නිරුද්ධ වන ආකාරය අනිත්‍යතාවය මා හොඳට දකිනවා. අනිත්‍යතාවයේ දැකීමෙන් මාස්වාස ප්‍රසාසය තුළ තවදුරටත් හික්මෙනවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මගේ හිතේ දැන් කිසිදු දෙයක් ගැන ඇලීමක් නැහැ. බාහිර පුද්ගලයෙක් ගැනවත්, ද්‍රව්‍යයක් ගැනවත්, මගේ ශරීරය ගැනවත්, මගේ සිතුවිලි ගැනවත් මට ලොකු ඇල්මක්, ආසාවක් හෝ ගැටුමක් නැහැ. විරාගී බවක්මයි තියෙන්නේ. අන්නේ විරාගී බවක් විඳෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. විරාගාන පස්සේ අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මට දැන් පේන්නේ ස්කන්ධ පංචකයේ Nirodha විතරමයි. ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම මගේ ජීවිතය යථාර්ථය. ඒත් මට වැඩිපුර ප්‍රකට වන්නේ හැම මොහොතම සිතුවිලි නිරුද්ධ වෙන ආකාරය. නාම රූප ස්කන්ධ පංචකය හැම මොහොතේම නිරුද්ධ වීම පවතින්නේ. මෙන්න මේ Nirodha දකිමින් කිසිම දෙයක් ගැන නොයලෙමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. නිරෝධාන පස්සේ අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මට දැන් හොඳට ජීවිත යථාර්ථය පේනවා. හැම මොහොතෙම සිදුවන්නේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම පමණයි. මා ලෝකේ කිසිවක් ඇත කියා හෝ නැත කියා හෝ අල්ලගන්නේ නැහැ. ඒ ඇත නැත අන්ත දෙකම මා දුර වෙනවා. කාමච්ඡන්ද ආදී සියලු නීවරණයන්ගෙන් අවිද්‍යා නීවරණයනොත් මම හිත උදවා ගන්නවා. ඇතිවීම නැතිවීම දකිනකොට මා මේ ලෝකෙ සීලම දේන් මිදිලා නිදහසටපත් වෙලා ඉතාමත් නිදහස් කුරුල්ලෙක්සේ පියාපත් බරක් ඇතිව අහසේ පියවන්නා වූ කුරුල්ලෙකුසේ මා කිසිම දෙයක් උපාදානය නොකර උපේක්ෂා සාගතව සියල්ල දුරු කරමින් මේ දුරු කිරීම ගැන හිතන හිතද අල්ලා නොගෙනමින් එහිද සමුදේවයන් දකිමින් මම මේ සිතන සිත ඇතුළු සියල්ලගේම මා මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ සියල්ලම දුරු කරපු කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ දේ නොනින් දකිමින් මහුස්ම ගැනීම පිළිකිරීම සිදු කරනවා. පටිනිස්සග්ගාන පස්සේ අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා. සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා. සාදු සාදු සාදු. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මංගෝ සන්තානං විසුන්දියා ශෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චන්තාරෝ සතිපට්ඨානාති ගෞරවනීය මහා සංඝරත්න ආශ්‍රයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය නව නගරයකට පැමිණිච්ච අවස්ථාවේදී අපි ජනවාරි මාසයේ පටන් ආරම්භ කරපු සිකුරාදා දිනයන්හි ධර්ම දේශනා මාලාවෙහි සද්දින ධර්ම සම්භාෂණෙහි 7 වෙනි දේශනාවටයි ඔබ මේ හුඟකන් දෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාව මේ බොහෝ දිනේ අඛණ්ඩව ශ්‍රවණය කළා. බොහෝ දිනේ සමහරක්ම අඛණ්ඩව මෙන්න උත්සාහ කළා. සමහරට නොපෙනිය පැමිණෙන්න බැරි වුණා. තමන්ගේ පසුගිය දේශන හොයාගෙන ඒව ශ්‍රවණය කළා, ඒ දහම් පත්‍රිකා කියෙව්වා. ඒ විතරක් නෙවෙයි, තවත් රටවල් විදේශ රටවල් ඉන්න අයත් බොහෝ දෙනෙක් මේ ධර්ම දේශනාව මාලාව බොහොම උනන්දුවෙන් ශ්‍රවණය කළා. ඉතින් ඒ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් ඔබත් මේ ධර්ම දේශනා මාලාවෙහි පසුගිය දේශන අහන්නට බැරි වුණා නම් ඒව හොයාගෙන ශ්‍රවණය කරන්න, මේ අත්පත්‍රිකා ටිකත් කියවන්න උත්සාහ කරන්න. ඒක තමයි ජීවන ගමනට ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා වර්තමානයේහි මුළු ලෝකයක්ම මරණ බියෙන් තැතිගෙනින අවස්ථාවක තමයි අප මේ සදහම් වැඩසටහන සිදු කරන්නේ. ඉතින් මේ කුමන අභියෝග තිබුණත් ඔබේ ජීවිතයට වඩා ඔබ ධර්මය ගැන සැලකිල්ලෙන් ගෞරවයෙන් විශ්වාසයේ තියලා තමයි අද මේ ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නම ඔබේ ජීවිතයට වඩා ධර්මය වටිනවා කියලා. අන්නේ හැඟීම ඇති කරගෙන ආපු ඔබට මේ උතුම් බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවනේහි සෝවිසි මහා ගුණානුභව බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සලසේවා. පින්තුන්ගේ පවුලල ඥාති මිත්‍රාදීන් හැම දිනාටම නිරෝගී සම්පත්තිය සලසේවා. මේ උතුම් කුසල ආනිසංසයෙන් මුළු ලෝකයේම අයගේ ලෙඩ දුක් දුර වෙලා දිය සැක සංකා දුර්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද අපේ මාතෘකාව සතර සතිපට්ඨානය. මහා සතිපට්ඨාන සූත්‍රයක්, සතිපට්ඨාන සංයුක්තය, සතිපට්ඨාන කතා සහ සූත්‍ර ගණන රැසක විස්තර වෙන සතිපට්ඨාන සූත්‍ර පදනම් කරගෙන බුදු දහමේ සඳහන් ප්‍රධාන තේමාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ දුක නිවෙන නැන වැඩෙන සතර සතිපට්ඨානය. මේක පිය උරුමය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකේ භික්ඛවේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත. මහණෙනි තමන්ගේ පියාගේ ඉඩමෙහි කුඹුරෙහි භූමියෙහි වාසය කරන්න කියලා. පියාගේ උරුමේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? සතර සතිපට්ඨානය තුළ නැත්තම් කෙටියෙන් කියනවා නම් අපේ හිත සහ කය ගැන අවධානයෙන් වාසය කරන්න කියන එකයි. ඉංග්‍රීසි වලින් අපි මයින්ඩ්ෆුල්නස් කියුවට මේක අවේයනස් කියලා ගන්නත් පුළුවන්. අටෙන්ෂන්, ඉන්ටෙන්ෂන් ආදී වචන වලින් විස්තර කරන්නත් පුළුවන්. මේක සරල තේරුම තමයි අවධානයෙන් ඉඳීම කියන එක. අන්නේ අවධානය කොහොමද දිනු කරන්න ඕනේ කියන කරුණ ටිකෙන් ටික මේ දේශනාව තුළ අපි විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළ ප්‍රයෝජන ගණනක් ප්‍රධානම වශයෙන් හේතු වන කාරණයක දේශනා කළේ සම්මා දිට්ඨිය. යහපත් දැක්ම ලැබිච්ච පමණටයි අපේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නේ. ඒ යහපත් දැකීම සම්මා දිට්ඨිය ලැබුණු පමණටයි අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ, රාගාදී කෙලෙස් විශේෂයෙන්ම අවිද්‍යා නීවරණය දුර වෙන්නේ. අපේ ජීවිතේ හරියට අන්ධකාරයකින් ජීවිතයක් වගේ. අන්නේ ජීවිතේට ලැබෙන ආලෝකය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූර්යෝක්ම සූත්‍රයේ සම්මා දිට්ඨිය ගැන මේ ලෝකයේ ප්‍රධානතම දේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයට බුදුහාමුදුරුවෝ උපමා කළේ සූර්යා පෑයීමක් හා සමානයි කියලා. අන්නේ චතුරාර්ය සත්‍ය ලබන්නට මූලික පදනම හැටියට දේශනා කළේ සම්මාදිට්ඨිය. ලෝකයට ඉර පායන කලින් නැගෙනහිර පැත්තේ අරුණෝදය කියලා එකක් තියෙනවා. නැගෙනහිර පැත්ත රතු පාටට පේනවා සූර්යා පේන කලින්. ඒකට කියන අරුණෝදය කියලා. අන්නේ වගේ තමයි සූර්යා හරියට දැක්කුවේ චතුරාර්ය සත්‍ය වගේ. අන්නේ චතුරාර්ය සත්‍යයට මුලින් තියෙන දේ අරුණෝදය විදිහට සැලකුවේ සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය නැමැති අරුණෝදය ටිකෙන් ටික ලැබෙනකොට අපර ටිකෙන් ටික ඉස්මතු වෙන්නේ සූර්යා නැමැති චතුරාර්ය සත්‍යය. ඉතින් අන්නේ දැක්ම ලැබිච්ච පමණට අපේ ජීවිතවල අඳුර දුර වෙලා, කෙලෙස් දුර වෙලා අපේ හිතේ ප්‍රඥා ලෝකය දිනනවා. ඉතින් පින්වත්නි අන්න ඒ ධහම ලැබෙනකොට අපට මුලින්ම ලැබෙන අවබෝධය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය දුර වෙනවා. බුදුදහමේ මුලින්ම සඳහන් කරන අපේ ජීවිතවලට තියෙන ලොකු හානියක් විදියට දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. තමන්ගේ අම්මා තාත්තා නොපිළගැනීම, අම්මා තාත්තගේ සැලකීම නොපිළගැනීම, මෙලොව පරලොව නොපිළගැනීම, කර්මය නොපිළගැනීම, ශ්‍රමණ බ්‍රාහ්මණය නොපිළගැනීම, බුදුහාඳුරු ගැන සැකකිරීම, ධර්මය ගැන, සංඝයා ගැන සැකකිරීම, අතීත අනාගත අන්ත ගැන සැකකිරීම, මෙන්න මේ ආදී කාරණා 10ක් ගැන සඳහන් වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් දන් දීමේ විපාක නැහැ, පින් සලකා දෙන දේ විපාක නැහැ. මේ ආදි වශයෙන් ලෝකයේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන දැඩි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකට සඳහන් කළේ හරියට අර සූර්යාලෝකයේ නොවැටෙන ඝන අන්ධකාර ග්‍රහලෝක වගේ කියලා. අන්තරීක්ෂ කෙලවට කියන්නේ. අන්නේ අන්තරීක්ෂයෙන් ටිකක් මෙහාට ගෙනලා අපිව මුලින් බුදුහාමුදුරුවෝ සමාධිතේ මුල් පියවරට අපි තියෙනවා. ඒ මුල් පියවර මොකද්ද? අත්තිබික්ඛවේ සම්මාදිට්ඨේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා කියනවා. උපදි සම්පත් ලබා දෙන ආශ්‍රව සහිතව පිනට බර වෙච්ච සම්මාදිටියක් තියෙනවා. ඒ සම්මාදිටියෙන් කරන්නේ අපි කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් ඕන වෙලාවක සිහිපත් කරලා ඒ කුසල අකුසල ධර්ම තුල අපි සතුටටපත් කරනවා. ඒ කුසල අකුසල ධර්ම තුල හිත පිහිටුවාගෙන නැවත සුගතියකට යන්නට අපට අනුශාසනා කරනවා. මේ කම්මසකට සම්මාදිටිය යන්නේ සාසත දෘෂ්ටිය මත. ලෝකේ දිගින් දිගටම යනවා කියන ඒ දැක්මත් එකයි මේ කියන්නේ. මේක වරදක්ම නෙවෙයි. මුලින්ම උච්ඡේද දෘෂ්ටිය ඉඳලා අපි මේ සාසත දෘෂ්ටිය ගන්නෙ. සසර අපි බොහෝ කාලයක් කාලේ දාන ආදී පින්දම් කරමින් මේ සාසත දෘෂ්ටිය මත. ඒකට බුදුදහමේ ඒක හෙළාම බැහැර කරන්නේ. මුලදී සාසත දෘෂ්ටිය ඉඳගෙන හෝ කම්මසකක සම්මාදිටිය තුල හික්මවන්නට බුදුහාඳුරුව අපට ධර්ම දේශනා කළා. අන්නේ දේශනාව තුළ අපි ජීවිතයේ පළමුවෙන්ම දමාගත යුතු ස්ථාවරත්වය තමයි ජීවිතේ කොයි ආකාරයේ සංකීර්ණ අවස්ථාවක මිය ගියත් මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට ස්ථාවර මානසිකත්වයක් ඇති කරගන්නට ඕන. ඒ සඳහා අවශ්‍යම කාරණය තමයි බුදුහාඳුරුව දේශනා කරනවා සද්ධා සම්පදා, ත්‍යාග සම්පදා, සීල සම්පදා කියලා. ශ්‍රද්ධාවෙන් දිනු වෙනට ඕන, සිල්වත් බවෙන් දිනු වෙනට ඕන, පරිත්‍යාග සීලයෙන් දිනු වෙන ඕන කියලා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන ගෞරවයක් අපිට තියනවා නම්, බුදුහාඳුර ගැන සිහිපත් කරනකොට ප්‍රසාදයක් හිතේ ඇති වෙනවා නම්, උන්වහන්සේගේ ගුණ ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන, සද්ධර්මය ගැන, සුපටිපන්නත ආදී ගුණයන්ගෙන් යුක්ත සංඝ රත්නය ගැන අපට දිනකට වැඩි වාර ගණනක් සිහි වෙනවා නම් අපට විශ්වාසයක් තියෙනවා, අපට සුභතිය ලැබෙනවා කියලා. අනිත් කාරණය තමයි ප්‍රාණඝාත ආදී අකුසල දහම් වලින් දුරු වීම. මේ අකුසල පහෙන් දුරු වෙලා අපි ඉන්නවා නම් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කනල්ග හැසිරීම, බොරු කීම, රහමෙර පානය මෙන්න මේ දේවල් වලින් වැළකෙන්න පුළුවන් නම් ඒකෙනුත් අපට කියනවා අපට සුභතිය ස්ථාවරය කියලා. ඊට අමතරව අපට දාන ආදී පින් දහම් කර ගැනීම වැදගත් වෙනවා. පරිත්‍යාග සීලිතේ පුරුදු කිරීමත් විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වැඩීමත් කියන මෙන්න මේ කරුණෝ තමන්ට සුගතිය ලබන්නට හේතුවක් වෙනවා. පිනුතින වර්තමානයේ අපි බොහෝ දිනේ ජීවිතය අභියෝග විදිහට සලකන්නේ ලෙඩ දුක් හැදලා මරණයටපත් වීම. මරණ බිය ඉදිරියේ තියාගෙන ඉන්න අපට තියෙන මොන ප්‍රධානතම ආකල්පයක් තමයි අපි මේ වගේ රෝග වලින් මිය ගියත් දුගතිගාමී නොවන විදිහට මේ ස්ථාවරත්වය අපි බුදුදහම තුළින් ගොඩනගාගෙන ඉන්නට ඕන. ශරීරය අහිමි වෙන එක නෙවෙයි පිනුතින ගැටලුව. මේ ශරීර අහිමිමත් එක්කම අපට දුගතියට යන තියෙන අවස්ථාවෙන් අපි මිදෙන්නට ඕන. බොහෝ දෙනෙක් බය මරණයටපත් වීම. මරණයටපත් වීම නෙවෙයි පිනුතින බිය. මරණයටපත් වෙච්ච කෙනා දුගතියට යෑමයි බිය. අනේ දුගතියෙන් අපි මිදෙන්නට අප්‍රමාදීව වැඩ කරන්නට ඕන. තමන් වගේම තමන්ගේ ළඟම ඥාතීන්ට මේ සඳහා උපරිම ලෙස උදව් කරන්නට ඕන. මෙන්න මේ ස්ථාවරත්වය දාගත් අපි ඊළඟ පියවර විදිහට යන්න ඕන කරුණ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි බුදුහාමුදුරුවෝ චතුසක්ති සම්මාදිට්ඨිය විදිහට අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියන කාරණයක් දේශනා කරා. ආර්ය වූ අනාස්ර වූ ලෝකෙන් එතරවන්නා වූ මාර්ගයට අංගයක් වට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියපු විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය. මෙන්න මේ අවබෝධයත් එක්ක අපට සම්මාදිටිය ඇති වෙනකොට ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන වේගයෙන්ම කුසලයේ පැත්තට අපි නැඹුරු වෙනවා. මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන ප්‍රධානතම අනුශාසනය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්තුනි මේ ධර්මයේ තුල ප්‍රධානතම ආර්ය මාර්ගයේහි නිවන් මාර්ගයේහි ප්‍රධානතම කරුණු දෙකක් විතර දේශනා කරන්නේ සති සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සති සම්පජඤ්ඤය ධර්ම මාර්ගයේහි නිවන් මාර්ගයේ සියලුම ගුණ දහම්. සතිස් බෝධිපාරසික ධර්මය තුළ සියලුම වැඩි යුතු ගුණ දහම් වල මූලික පදනම ස්තම්භ දෙකක් පිලර්ස් දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ ප්‍රඥාව. සතිය කියන එක නොඑක් තැන්වල විස්තර වෙනවා. සාමාන්‍ය සිහියෙන් ඉන්න කියලා දේශනා කරනවා. සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සති කියලා ටිකෙන් ටික දිනු වෙනවා. ප්‍රඥාවත් එහෙම විවිධ නම් වලින් සඳහන් කරනවා. බුදුහාමුදුරන්ගේ පළවෙනි ධර්ම දේශනාවේදී බුදුහාමුදුර දේශනා කළා චක්ඛුමුදපාදී, ඥානමුදපාදී, මෙහෙම කියලා පඤ්ඤාමුදපාදී, විද්‍යා, ආලෝකෝ මේ ආදී නම් ගණනකින් ප්‍රඥාව විස්තර කරනවා. අන්නේ සියල්ලගේම උන්වහන්සේ දේශනා කළේ මෙන්න මේ සම්මා දිට්ඨිය. දුකේ හට ගැනීම, නිරුද්ධ වීම පිළිබඳව තියෙන නුවණ අවබෝධ කර ගැනීම. අන්නේ නුවණ අවබෝධ කරගන්න යන ගමන් මගේදී අපි දැනගන්නට ඕන අපි දැන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. දැන් අපි කිසියම් ප්‍රමාණයකට අවිද්‍යාවකින් ඉන්නේ, නොදැනීමකින් ඉන්නේ. අන්නේ නොදැනීමෙන් ඉන නිසා තමයි අපේ හිතට පීඩා එන්නේ. යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් හෝ ගැටුමක් ඇති වෙන්නේ මෙන්න මේ නොදැනීම, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය නිසා. මේක අර සාමාන්‍ය කම්මසකතා සම්මා දිට්ඨියත් බොරු වෙන අවස්ථාවක්. එතකොට මොකන්ද අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව? ඒ තමයි ඇසෙන් අපි රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන වලින් අත්දැකීමක් අපට ලැබෙනකොට අපි මොකද හිතෙන්නේ? මේ අත්දැකීම දැන් ඇහැට රූපයක් දකිනකොට, දැන් අපි මේ ලෝකෝත්තර දර්ශන ගැන මේ කතා කරන්නේ සාමාන්‍ය කම්මසකත සමාධිය නෙවෙයි ඈ, හොඳ අවධානයෙන් ඉන්න. අපි මේ කතා කරන්නේ නිර්වාණ අවබෝධය සඳහා යන ගමන් මගේදී තියෙන මිත්‍යා දෘෂ්ටිය ගැන. නැත්තම් අපේ සියලුම කෙලෙස් දුරු කිරීම සඳහා යන සමාධියේදී අපි දැන් ඉන්න දුකටපත් වෙන මානසික ස්වභාවය දැන් අපි මේ විස්තර කරන්නේ. ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ පේන රූපයේ කලින් තිබ්බ රූපයක් තමයි මට පේන්නේ, මං මේ රූපය බලලා ඉවරුනාට පස්සේ මේ රූපේ හැම ඉතුරු වෙනවා කියලා. දැන් ඔබ එනකොට ලස්සනට මේක හදලා තිබ්බනේ පිටිපස්සෙනේ. ගිය සතියේනට වඩා හාත්පසින් වෙනස්නේ. දිව්‍ය ලෝකෙන් ගෙනත් කියලා වගේ ඔබට හිතෙන්නේ නැති මේක කලින්ම දැන් තිබ්බ කියලා. එතකොට ඔබ ගියත් මේක ඉතුරු වෙනවා ලබන සතියෙත් වෙලා බලන්න පුළුවන් කියලා හිතේ. මේක පින්නතුනේ ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව මේක නියම සමාධියක් නෙවෙයි. එතකොට මේ පේන අත්දැකීම, මේ දැනෙන අත්දැකීම කලින් තිබිච්ච දෙයක් නෙවෙයි, මේ මොහොතේ අපි උපදවාගත්තු දෙයක්. ඒ විතරක් නෙවෙයි, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත් දේ තමයි ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ ඒ පේන දේ ඒ විදියටම හැම දෙනාටමත් විඳින්න පුළුවන් කියලා. මේක පිළිමෝහන්සේ නම් මේක දැකලා තමන්ට සතුටක්, ගෞරවයක්, වඳින හිතෙනවා නම් ඔබ හිතන්නේ අනිත් හැම දෙනාම මෙතෙන්ට ඇවිල්ලා වඳින්න ඕන කියලා. හැම දෙනාම මෙතෙන්ට එනකොට සිරෙපු ගලවලා එන්න ඕනේ කියලා හිතෙන්නේ. ඔබ හිතන්නේ ඔබට පේන මේ අත්දැකීම අනිත් හැම දෙනාටමත් ඒ වගේම ලැබෙන්න ඕනේ කියලා. ඒ දෙ විතරක් නෙවෙයි. දැන් ඔබට මේ නෙමෙයි වටා පිටාව මේ බිත්ති ටික මේ ඉන්න මිනිස්සයන් ඔබ හිතන්නේ ලෝකේ ඉන්න හැම සත්වයන්ටම මේක මේ විදියට මේ පේන්නේ කියලා. මෙතන වතුර එකක් තියෙනවා නම් ඕනම කෙනෙකුට මේ වතුර එක පේනවා, ඕනෑම කෙනෙකුට මේ වතුර ටික බොන්න පුළුවන් කියලා අපි හිතනවා. නමුත් පින්නතුනි මේ පේන අත්දැකීම තමන්ගේ ලෝකයට, තමන්ගේ කර්මයට අනුරූප මේ පේන ටිකක් වෙනත් කෙනෙකුගේ කර්මයට මේක වෙනස් වෙනවා. දැන් අපි ඉන්න මෙතන ඉන්න අයගේ කර්මයන් යම්කිසි ප්‍රමාණකින් සමාන නිසා මේ පේන වටා පිටාවේ සමානයක් පෙනුනත් වෙනස් සත්‍යයකට මේක මීට වඩා වෙනස් වෙනවා. වෙනස් සත්‍යෙන් හිටියොත් මේ බිත්තිට කොට නොපෙනෙන්න පුළුවන්, බිත්ති වලින් යන්නත් පුළුවන්. නමුත් අපි හිතන්නේ මට පේන අත්දැකීම හැම දෙනාටම සමානයි කියලා. මේකත් වැරදි දැක්මක්. අනිත් විදියට ගත්තොත් ඔබ මේ ලබන අත්දැකීම, මේ මොහොතේ ලබන අත්දැකීම ඔබ හිතන්නේ ජීවිතයේ ඕනම වෙලාවක සිහිපත් කරනකොට ඒ විදියටම ලබන්න පුළුවන් කියලා. ඔබට කෙනෙක් මුණ ගැහුණාම හොඳට කතා බහ කරනවා නම්, සිනාසෙනවා නම්, ඇතැම් විට ඔබ එයාගේ දුරකථන අංකයම ඉල්ලගන්නේ නේද? ඉල්ලගෙන ආයි දවසක් කතා කරනවා. කතා කරනකොටත් හිතෙන්නේ කොහොමද? අර එදා දුරකථන අංකේ ගත්ත දවසේ අඳපු ඇඳුම ඇඳගෙන, ඒ වගේම කොණ්ඩෙත් ලස්සනට පීරලා, ඒ වගේම හිනා වෙවෙ ඉන්නවා කියලා හිතෙන්නේ නේ? දැන් ඇතැම් විට කෝල් එක ගන්නකොට එයා ඇතැම් විට වෙන කරදරයක ඉන්නේ. ඇතැම් විට අර පෙනිච්ච ලස්සන, අර පෙනිච්ච මුහුණේ සිනහ මුකුත් දැන් නැහැ. ඇතැම් විට මේ තැනැත්තා බාත්รูම් එකේ ඉන්න වෙලාවක වෙන්නත් පුළුවන් මේ කෝල් එක ගත්තේ. කවුරු හරි බැනලා අඬහන ඉන්න වෙලාවක වෙන්නත් පුළුවන්. නමුත් අපි මේ හිතන්නේ කොහොමද? ඒ මුලින් නිරුද්ධ වෙච්ච එක ඒ විදියටම හැම වෙලාවෙම තියෙනවා කියලා. මේකත් මුලාව. අනිත් දේ තමයි අපි හිතන් ඉන්නවා එක්කෝ බාහිර ලෝකයේ තියෙනවා. අපි බාහිර ලෝකය ගැන හිතුවත් නැතත් ඒක බාහිර පිටස්තර තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒකට භවය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි තමත් පැත්තකින් බාහිර කිසිම දෙයක් නැහැ කියලා තමයි අපි හිතාගෙන ඉන්නවා. බාහිර ඇතේ කියලා ඉන්නවා නම් ඒකත් අන්තයක්, ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. බාහිර නැහැ කියලා කියනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. තවත් විදිහකින් කියනවා නම් අපේ ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ ඒ දකින රූපය අපේ ඇහැට පේන රූපය. අපට අල්ලන්නත් පුළුවන්, දිවෙන් රස විඳින්නත් පුළුවන්, අනිත් හැම ආයතනයකින් ස්පර්ශ කරන්න පුළුවන් කියලා. නමුත් ඒකත් එහෙම නෙවෙයි. අපි ලබන අත්දැකීම හරියට අපි ඇහැට රූපයක් බලනවා නම් ඒ බලන අත්දැකීම හරියට වතුර බේසමක් තුළට තම ඇස් දෙක යොමු කරනකොට වතුර බේසමේ තමන්ගේ රූපය බලන්න වගේ. වතුර බේසමට ඔබ රූපය මුහුණ ලං කරනකොට ඔබට රූපය පේනවා. ඔබේ රූපය ලස්සනට පේනවා. ඒ පේන රූපය ඔබට පුළුවන් ද අල්ලන්න? ඒ පේන රූපය ඔබට පුළුවන් ද දිව ගන්න? ඒ රූපයේ ශබ්දය බලන්න පුළුවන් ද? ඒ රූපයේ ඉඹල සුවඳ බලන්න පුළුවන් ද? ඒ කිසිම දෙයක් අපට කරන්න බෑ. ඒ රූපය බලන්න විතරයි පුළුවන්. අන්න ඒ වගේ තමයි ඇහැට බලන එක ඇහැට වර්ණ රූපයට විතරයි එක ලං වෙන්නේ. කනට ඇහෙන ශබ්දය කනට විතරයි ඒ ශබ්ද මාත්‍රය යොමු වෙන්නේ. අනිත් ආයතනකින් ඒක ස්පර්ශ කරන්න බෑ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට මොකද වෙන්නේ? අපි හිතාගෙන ඉන්නවා ඇහැට පේන රූපය අල්ලන්න පුළුවන් කියලා. අල්ලන්න ගියොතින් අපට අහුවෙන්නේ රූපේ නෙවෙයි සතර මහා භූත රූප අහුවෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ අහුවෙන්නේ. මේ දෙදෙස් මොනටි අහුවෙන්නේ. ඇහෙන් දරුවෙක් අපි දැක්කට පස්සේ අපි හිතන්නේ දරුවගේ ඔළුව අත ගන්න පුළුවන්, දරුවගේ ශබ්ද අහන්න පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් ඇත්තටම දරුවා කියන එක තමන්ගේ පැත්තෙන් නිර්මාණය කරගෙන ඉන්නේ. බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූපයක් විතරයි. ඒ සතර මහා භූත රූපියත් ඒ මොහොතෙන් මොහොතට වෙනස් වෙන ස්වභාවයක් තියෙන. මෙන්න මේක නොදැනීමත් අපේ ළඟ තියෙන අවිද්‍යාවක්. මෙන්න මේ විදිහට පින්නතුනි විවිධ ආකාරයෙන් අපට අවිද්‍යාව විස්තර කරන්න පුළුවන්. යම් කිසි වෙලාවක තමන්ට බාහිර ලෝකයේ රූපයක් නිර්මාණය වුණොත් ඔබට සිතට සිතවිල්ලක් පහළ වෙච්ච මොහොතේ බාහිර රූපයක් ඒත් එක්කම රූපයකට කැට ගැහුවොත් මොකද වෙන්නේ? ඒ අපි අවිද්‍යාව තුළයි ඉන්නේ. බාහිර රූප ශබ්ද ආදියක් දැකලා අහලා ඒ තුලින් මනසට ගිහිල්ලා මනසේ අතීත දේත් එක්ක එකට සම්බන්ධ කරලා මේ අතීතයේ කෙනාගේ ලක්ෂණ ටික ඇගල හිතනවා නම් ඒත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. මේ දෙපැත්තේම මොකද කියන්නේ? අපි මේ බාහිර රූපය වෙනස් වෙනකොට බාහිර රූපය තුල අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නවා කියන එක. ඉතින් මෙන්න මේකෙන් නිදහස් වෙන්න නම් බුදුදහමෙහි සමාධිය ලබා ගන්නට ඕන. ඒ සමාධිය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. කෙටියෙන් කියනවා නම් ස්කන්ධ පංචකය පිළිබඳව තියෙන අවබෝධය. අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය පෙරපසුනොවේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඇසෙන් රූපයන් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, නාසයෙන් ගන්න සුවඳක් නිඳ ආදි වශයෙන් මේ කුමන ආයතනයකින් යමක් ස්පර්ශ කළාද? තමන්ගේ ශරීරය ගැන හිතුවත්, දරුවා ගැන හිතුවත්, වෙනත් දෙයක් ගැන හිතුවත්, කෙනෙක් බැනපු දෙයක් ගැන, ප්‍රශංසා කරපු දෙයක් ගැන, මේ මොනම දේ ගැන හිතුවත් අපි ඇත්තම ස්පර්ශ කරන්නේ ස්කන්ධ පංචකය. නමුත් අපට හිතෙන්නේ කොහොමද අපි මේ මොහොතේ ඒ දේ හඳුනගන්නවා කියලා? අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඇසෙන් රූපයක් බලනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ අත්දැකීම ලැබෙනකොට අපි මොකද හිතෙන්නේ? මට මේ අත්දැකීම දැන් මේ තියෙන දේ ගැන මේ ඇහෙන් මේ රූපය මේ මොහොතේ දකිනවා, මේ කනෙන් මේ මොහොතේ බණ අහනවා කියලා අපට හිතෙන්නේ. ඇත්තටම අපි යමක් තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? අර මුල් අත්දැකීම නිරුද්ධ වෙන අවසන්. ඔබ ඇසෙන් රූපයක් දැකලා මේ මලක් කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇසෙන් නෙවෙයි මනෝවිඤ්ඤාණයෙන්. ඔබ මේ සද්දේ හොඳ බණක් කියලා හඳුනා ගන්නකොට, මම කියන වචනේ තේරුම් ගන්නකොට සෝත විඤ්ඤාණය නිරුද්ධ වෙලා හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය. නමුත් අපි නිතරම ඉදිරිය බලාගෙන හිටියට ඉන්නේ නිතරම අතීතයේ නිරුද්ධ වෙච්ච ස්වභාවයෙන්. අපි නිතර කියන උපමාවක්, වාහනයක යනකොට තමයි වාහනේ ඉස්සරහා බලන්නේ, පඩිපැලක යනකොට පඩිපැල ඉස්සරහා බලන්නේ, නැත්නම් ටෝච් එකක් ගහනකොට ටෝච් එකෙන් ඉස්සරහා ගහගෙන කකුල් දෙක මෙහෙ තියෙන්නේ. කකුල් දෙක ළඟට ඔබ කවදා ටෝච් එක ගහගෙන යන්නේ? වාහනේ ටයර්ස් දිහා බලාගෙන ඔබ කවදා ඩ්‍රයිව් කරන්නේ? පඩිපැලක් නගිනකොට කකුල් දෙක ළඟ බලාගෙන ඔබ පඩිපැල නගින්නේ නැහැ. හැමදෙයක් වැටෙනවා. නිතරම අපේ අවධානය තියෙන ඉස්සරහා. නමුත් දැන් ජීවත් වෙන අතීතය අපි යමක් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ අතීත අත්දැකීම කියන්නේ. අපි සරල උදාහරණයක් කියන්නේ කෑම කන එක වගේ කියලා. කෑම කනකොට කෑම රසය කියලා කියනකොට අපි කටේ තියෙන කෑම ටිකට රස විඳින්නේ කොහොමද? පිඟාන කෑම දිහා බලගෙන. ඇත්තටම අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අර කලින් ගත්ත කෑම ටික රස විඳ විඳ පිඟාන දිහා බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි අපි රූපයක් දැකලා ශබ්දයක් අහලා මේ වගේ සතුරු විඳින්නේ, දුක් විඳින්නේ, ආශා කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ කාටද? ඔව්, තමන්ගේම චිත්තචෛතසික ටිකට. තමන්ගේ මිස්කන්ධ පංචයකට තමයි මේ ආශා කරන්නේ. තමන්ගේ මිස්කන්ධ පංචයකට තමයි මේ ඊර්ෂ්‍යා කරන්නේ, ද්වේෂ කරන්නේ. මේ ඔක්කොම මුලා වෙලා ඉන්නේ තමන් පිළිබඳවමයි. නමුත් අපි අවිද්‍යාවෙන් මේක පිළිගන්නේ නැහැ. අවිද්‍යාවෙන් කියන්නේ මං අහවලාට හොඳ පාඩමක් ඉගැන්නුවා, අහවලාට හොඳ දෙයක් කිව්වා, අහවලාට මං හොඳට සැලකුවා, අහවල් කෙනාට මෛත්‍රී වැඩුවා. මේ ඔක්කොම කියලා අපි බාහිරට ඇඟිලි දික් කරාට අපි ඇත්තටම මේ ඔක්කොම සලකලා තියෙන තමන්ට. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න තමයි පින්තුනි අපට බුදුදහමෙහි පළමුවෙන්ම සම්මා දිට්ඨිය ලබා දීලා. අන්නේ සම්මා දිට්ඨිය ඔස්සේ අපි ඉදිරියට රැගෙන යන උත්සාහ කරන්න. මේකේ තියෙන ප්‍රධාන දෙයක් තමයි නාම රූප ප්‍රකට කරගන්න එක. නැත්තම් සිත සහ කය ගැන අවබෝධ කර ගැනීම. නැත්තම් නාම රූප විඤ්ඤාණ අවබෝධ කර ගැනීම. මෙන්න මේක අවබෝධ කරගෙන යන තින ගමනේ ප්‍රධාන සම්දිස්ථානය තමයි පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. මෙන්න මේ පටිච්චසමුප්පාදය තමයි පිනතුනි බුදුදහමෙහි මූලික සිද්ධාන්තය විදිහට සලකන්නේ. විවිධ නම් වලින් විවිධ ආකාරයෙන් බුදුහාඳුරෝ පටිච්චසමුප්පාදය විස්තර කළා තියෙනවා. ආර්ය න්‍යාය කියලා කියනවා, පටිච්චසමුප්පාදය කියලා කියනවා, ඉදම්පච්චතාවය කියලා කියනවා, උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව කියලා කියනවා. විවිධ නම් වලින් මෙන්න මේ දර්ශනය බුදුහාඳුර ඉදිරිපත් කරනවා. ඒක උන්වහන්සේ විවිධ වචන වලින් කියනවා. එක තැනක කියනවා චක්කුං අනිච්චං කියලා. ඇස අනිත්‍යයි කියලා කියනවා. තවත් වෙලාවක චක්කුං අනාත්තා කියලා කියනවා. ඇස අනාත්මයි කියලා. තවත් තැනක බුදුහාඳුරෝ රූපං අනිච්චං කියලා කියනවා. රූපය අනිත්‍යයි කියලා කියනවා. තවත් තැනකදී සබ්බේ සංඛාර අනිච්චා කියලා කියනවා. සීල සංස්කාර අනිත්‍යයි කියලා කියනවා. තවත් තැනක සබ්බේ සංඛාරා දුක්ඛාතේ කියලා කියනවා. සීල සංස්කාර දුකයි කියලා කියනවා. සබ්බේ ධම්මා අනාත්තා කියලා කියනවා. සියලු ධර්ම තානාත්මයි කියලා කියනවා. අස්මින් සති දන්නෝති කියලා කියනවා. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. අස්මින් අසති දන්නෝති කියලාත් කියනවා. මේ නැති කල්ලි මේ නිරුද්ධ වෙනවා කියලාත් කියනවා. ඉමස්ස උප්පාදායි දම් උප්පජ්ජති කියලා කියනවා. මේ ඉපදීම මේ ඇති වෙනවා කියලාත් කියනවා. ඉමස්ස නිරෝධායි දම් නිරුද්ධති කියලාත් කියනවා. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ කරනවා කියලා කියනවා. පස්වග මහනුර දේශනා කරනවා යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම කියලා කියනත් මේක. අස්සජි හාමුදුරුව එදා සරුවත් මහරණ දේශනා කළේ යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතං තථාගතවාහ තේ සංචියෝ නිරෝධෝ ඒවන්වදි මහා සමනෝ කියලා කිව්වේ මේ යථාර්ථයමයි. බාහ්‍ය ධර්තීරියට ඒවන් හිතේ බාහ්‍ය සික්කිතම්බං දිට්ඨේ දිට්ඨමත්ථං කියලා කිව්වෙත් මේක. ඒ වගේම තව දුරටත් විස්තර කළා උද්‍යබ්බේගාමිනී පඤ්ඤා කියලා කිව්වෙත් මේක. තවත් තැනක බුදුහාඳුරෝ අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන ආදි වශයෙන් පටිච්චසමුප්පාදයේ මුලින් නම් විස්තර කළේ මේක. තවත් තැනක ජරා මරණ ඇති වෙන හේතුව මොකද්ද? ඒකට හේතුව ජාතිය. ජාතියට හේතුව මොකද්ද? කර්ම සකස් කර ගැනීම, භවය සකස් කර ගැනීම ආදි වශයෙන් මුලට කිව්වෙත් මේක. මේ ඔක්කොම දේවල් වල අන්තිම පදනම තමයි මොකද්ද? පිනතුණි අපේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ සියලුම තමන්ගේ ජීවිත යථාර්ථයන්හි තියෙන ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හොත්වා නභවිසති කියන කාරණේ. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපි යම් තාක් අත්දැකීම් ලබනවා නම් ඇස රූපේ චක්කු විඥාන ආදී කරුණු තියෙනවා නම් කන ශබ්ද ආදී ඒ දේවල් තියෙනවා නම් රූප වේදනාදී ස්කන්ධ පංචකය තියෙනවා නම් අවිද්‍යා සංඛාර විඥාන ආදී ඒ කාරණා තියෙනවා නම් මේ කුම්මන දෙයක් ගත්තත් පින්නතුනි ලක්ෂණය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හොත්වා නභවිසති. නමුත් අපේ අවිද්‍යාව නැමැති කණ්ණාඩිය දාගෙන ඉන්නේ. අන්නේ අවිද්‍යාව නැමැති කණ්ණාඩිය අයින් කළා. අපේ දාන දියමන්ති කණ්ණාඩිය මොකද්ද? පඤ්ඤා නරාණං රතනං. සත්‍යන්ට තියෙන ප්‍රඥාව තමයි ඉහෙළම මණික. ඉහෙළම දියමන්තිය කියලා දේශනා කළා. ඒ නිසා අපි ස්වර්ණමය වූ නැත්නම් රත්තරන් වූ මැණික් වලින් කරපු කණ්ණාඩියක් දාන්න ඕන. රත්තරන් කණ්ණාඩිය දාන්න කැමති නේ කට්ටියනේ? හැබැයි ප්‍රේම එක රත්තරන් නෙවෙයි. ප්‍රේම එක කොච්චර වටිනුනත් වැඩක් නැහැ. ග්ලාස් එක වටින්න ඕන. අන්නේ ග්ලාස් එකට උපරිම වටිනාකම ලබා දෙන්න තමයි ප්‍රඥාව නැමැති ග්ලාස් එක දාන වෙලාව වැඩි කරන්නට ඕන. කොයි පැත්ත බැලුවත් පේන්න ඕන මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලෝකයක් හැම පැත්තෙම බලන විදියට පැය 24 අපේ මෙන්න මේ ප්‍රඥාව නැමැති කණ්ණාඩිය පනදවන්න තමයි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ කණ්ණාඩිය බිමින් තිබ්බොත් අනිත් පැයෙන් ගුටි කන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, නිඳා පහස විඳින්න වෙනවා, ලෙඩ දුක් මරණ ආදීන් දුක් වෙන වෙනවා, හඬන්න වෙනවා, දරුවා කීකරු වෙනවා, කඩන්න වෙනවා, සියලුම දුක් විඳ ගන්න වෙනවා කණ්ණාඩිය ගලවපු වෙලාවට. අනිත් අයගෙන් බැනුම් අහන්න ගුටි කන්න කැමති නම් කණ්ණාඩිය බිමින් තියාගන්න. දිගටම දුකෙන් නිදහස් වෙන කැමති නම් අකණ්ඩවම මේ ප්‍රඥාව නැමැති කණ්ණාඩිය නිරතුරුව දමා ගන්නට දක්ෂ වෙන්නට ඕන. අන්නේ කණ්ණාඩිය දමා ගන්නටයි බුදුහාමුදුරුව අපට මෙන්න මේ සතර සතිපට්ඨානය යම්ති මාර්ගය දේශනා කළේ. සතර සතිපට්ඨානය තුළ අපි වාසය කරන තරමට මොකද්ද වෙන්නේ? සතර සතිපට්ඨානය තුළ වාසය කරන තරමට අපි දුකෙන් නිදහස් වෙන්නේ. බුදුහාමුදුරුව දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය කියන කාරණය පියාගේ උරුමය විදිහට දේශනා කළා. මොකද්ද පියාගේ උරුමය කියලා කියන්නේ? ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසේ. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසේ න ලක්ෂති මාරෝ ඕතාරම් න ලක්ෂති මාරෝ ආරම්මන. යම්තාක් දුරට සතර සතිපට්ඨානය තුළ ඉන්නවා නම් මාරයා අවකාශයක් ලබන්නේ නැහැ. මාරයාට අවස්ථාවක් නැහැ අපි ඔදුකට පත් කරන්න. අපි ඉන්නේ පිය උරුමේහි, පියාගේ වාසභූමියේ, පියාගේ ගෙදර. බුදුරජාණන් වහන්සේ නැමැති ඒ උත්තම පියතුමාගේ සෙවන තුළයි අපි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුසල රාසිය කියලා කියන්නේ. කුසල රාසිය, කුසල් ගොඩ කියලා කියනවා නම් මොකද්ද කියන්නේ? මෙන්න මේ සතර සතිපට්ඨානය කියලා. අකුසල රාසිය විදිහට දේශනා කළේ පංච නීවරණ. කාමච්ඡන්ද ආදී පංච නීවරණ අකුසල් ගොඩ. කායනපස්සන ආදී සතර සතිපට්ඨානය කුසල් ගොඩ කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය ටිකකින් හරි දැනගත්ත නම් එයාට ඉතාම හිතවත් ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ ඥාති මිත්‍ර ආදීන් තමන් කියන දේ අහන සූදානම් නම් ඒත් මේ සතර සතිපට්ඨානය තුළ හික්මවන්න කියලා. එයාට කරන ලොකුම උදව්ව මේක කියලා. බොහෝ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සඳහන් කරනවා කෙටියෙන් ධර්ම දේශනා කරන්න කියලා. නිවන් මාර්ගට හේතු වන අනුශාසනාවක් ඉතාම කෙටියෙන් දේශනා කරන්න කියලා ස්වාමීන් වහන්සේලා බොහෝ අවස්ථාල බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා, ආරාධනා කරනවා. මෙන්න මේ හැම අවස්ථාවකදීම බුදුහාඳුරෝ කෙටියෙන් ධර්ම දේශනා විදිහට දේශනා කළේ මොකද්ද? දේශනා කළේ පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍යය. කයේ කයනුව බලමින් වාසය කරන්න, වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කරන්න, සිතෙහි සිතානුව බලමින් වාසය කරන්න, ධර්මයන්හි නැත්තම් සිතිවිලි වල සිතිවිලි අනුව බලමින් වාසය කරන්න කියලා දේශනා කළා. ඒ වගේම පින්නතුනි තවත් සමහර අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් ඉතාම අසරණ වෙච්ච වෙලාවේදී, සරුත් හාමුදුරුවෝ පිරුවන් පාපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ ඉතාම සංවේගයටපත් වුණා. ආනන්ද හාමුදුරුවන්ට කලන්ති වගේ ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා සඳහන් කරනවා, බුදුහාමුදුරුවෝ මට හරියම සංවේගදායි සරුත් හාමුදුරුවෝ පිරුවන් පෑව කියලා. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්, සාරිපුත්ත හාමුදුරුවෝ ඔබේ සීලය අරගෙන ගියාද? ඔබේ සමාධිය අරගෙන ගියාද? ඔබේ ප්‍රඥාව අරගෙන ගියාද? ඔබ මේ දුක් වෙන්නේ? ඔබ ඔබටම පිළිසරණක් කරගන්න. අත්ථ දීපා භික්ඛවේ විහරතත් සරණානාය සරණ, තමන් තමන්ට පිළිසරණක් කරගන්න. ධම්ම දීපා භික්ඛවේ විහරත ධම්ම සරණානාය සරණ, ධර්මයේ කැඩපතක් කරගෙන පිළිසරණක් කරගන්න. කොහොමද තමන්ව තමන්ගේ හිත ධර්මයේ පිළිසරණක් කරගන්නේ? මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ වාසය කරන්නයි කියලා. බුදුරජාණන් වහන්සේ පිරුවන් පාන ආයු සංස්කාරයත් හැරියා. අත්තර වාස්තාවේදී මේ මහකොළ කම්පා වුණා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, මොකද මේකට හේතුව කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, තථාගතයන් වහන්සේ ආයු සංස්කාරයත් හැරියා. තව තුන් මාසිකෙන් ඉදිරියේදී පිරුවන් පාන තීරණය කළා කියලා. ඒවලෙත් ආනන්ද හාමුදුරුවෝ සංවේගයට පත් වුණා. එතෙන්දිත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ, ආනන්ද ඔබට පිළිසරණක් තියෙනවා මේ සතර සතිපට්ඨානය තුළ ඉන්න කියලා. ඉතින් ඒ වගේම තමයි අදත් අපිට ලෝකෙම කොච්චර සාක්ෂණේ දිනුණත්, කොච්චර ධනෙ තිබුණත්, කොයිතරම් පහසුකම් තිබුණත්, අද අපි හැමදෙනාගේම ඉදිරිපිට ලොකු අනතුරක් තියාගෙන අපි මේ ඉන්නේ. අන්න ඒ වෙලාවේදී අපිට තියෙන සනාතන රැකවරණය තමයි මේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඉතින් මෙවැනි ඉතාම අවදානම් අවස්ථාවකදී, ඉතාම ජීවිත අභියෝගයක් එල්ල වෙච්ච මේ අවස්ථාවකදී අපි ඇතැමිට අපි ඉපදෙච්ච රටෙන් දුරාවා ආරක්ෂාවක් රැකවරණයක් බලාපොරොත්තු වෙන්නේ, දිනුවක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ආපු අපි නැවත උපන් රට පැත්තට හැරෙනවා නේ ලෙඩක් නොතින් ඒ පැත්තටවත් ගියොත් හොඳයිද කියලා නේ. ඒ පැත්තට යනකොට එහෙත් ලෙඩ වෙලා කට්ටිය. එතනින් තව පැත්තකට යනකොට යුරෝපයට ඒ පැත්තනොත් එන්න එපා කියලා එහෙත් ඒව. ඒ පැත්තෙන් ආයි බැරි වෙලාවත් ඕස්ට්‍රේලියා පැත්තට හැරුණොතින් එහෙත් ලෙඩ මීටත් වඩා. ඒ පැත්තෙන් අප්‍රිකාව පැත්තට හැරුණොතින් ඒ පැත්තෙත් ඉදිරියට තව පැතිරියක් දන්නේ. පින්නතුනේ අපට දුවල බේරෙන තැනක් නෑ මේ ලෝකෙ. අපි ඉන්න තැන මිදගෙන තමන්ගේ හිත උපරිම ලෙස දිනු කරගන්න එකයි තියෙන්නේ. බුදුදහම විදිහට නොඑක විදිහේ දේශනා කරනවා. ලෙඩ දුකක් හැදුනහම නිවැරදි විදිහට බෙහෙත් ඒ පාවිච්චි කරන්න ඕන. හොඳ සෞඛ්‍ය පුරුදු තියෙන්න ඕන. ඊළඟට බුදුදහමෙන් ලබා ගන්න පුළුවන් ඉහෙළම කුසල් කරලා ආරක්ෂාව ලබා ගන්නට ඕන. අනිත් පැත්තෙන් රතන සූත්‍රය, කඳ පිරිත, කරණිමෙත සූත්‍රය ආදී සූත්‍ර සජ්ජහනා කරමින් තමන් ඉන්න ප්‍රදේශවල හැකිතා පිළිත්පැන් ඉහෙමින් ඒ තෙරුවන් ආශිර්වාදයක් ලබා ගන්නට ඕන. ඒ සියල්ලක්ම කරන අතරේදී සුවිශේෂ දේ තමයි මෙන්න මේ දහම තුර උපරිම ලෙස හික්මැනට දියුණු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් මෙන්න මේ ගමන් මඟ ආරම්භයේදීම බුදුහාමුදුරෝ මේ සතර සතිපට්ඨාන ආනිසංස දේශනා කරනවා. මොනෝ දානිසංස ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්ධමානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායං සදිගමාය නිබ්බානස සච්චිකිරියාය. මහණෙනි මේ එකම මහවතයි සත්තානං විසුද්ධියා, සත්‍යංගේ රාගාදී කෙලෙස් වලින් හිත පිරිසුදු කරන එකම මහවතයි. සෝක පරිද්ධමානං සමතික්කමාය සෝක පරිද්ධමයන් දුරු කරන එකම මහවතයි තියෙන්නේ. දුක් දොමනස්සං අත්තංගමාය දුක් දොමනස් නැති කරන එකම මාවතයි තියෙන්නේ. ඥාය සාධිකමාය ඥානෙ ලබන එකම මාවතයි තියෙන්නේ. නිබ්බානස සජිකිරියාය නිවන් දකින එකම මාවතයි තියෙන්නේ. ඒ මොකද්ද? යදිදාන චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ හික්මෙන්න කියලා. ඇයි මේ සතර සතිපට්ඨානය තුළ හික්මෙන්න කියලා දේශනා කළේ? අපේ ජීවිතය තේරුම් ගන්න. අපි අද මේ ඉන්න සිහින ලෝකයෙන් මුදවලා සැබෑලෙසම ජීවිතයේ නැමැති මහ පොළොවේ අපිව දෙපයින් හිටවන්නටයි මේ සතර සතිපට්ඨානය දේශනා කළේ. අද අපි මහා සිහින ලෝකෙක ඉන්නේ. තමන්ගේ ශරීරය ගැන හිතලා, අනිත්‍යගේ ශරීරය ගැන හිතලා, මේ ආදී නොයෙක් දේවල් ගැන හිතලා අපි අන්ධකාර ලෝකෙක අපි ඉන්නේ. අපි මුලින්ම සඳහන් කළේ අර අන්ධයෙකුට ඇඳුමක් දුන්නට පස්සේ ඊටාම දුර්වර්ණ වස්ත්‍රයක් දීලා, ඒ දුර්වර්ණ වස්ත්‍රය දීලා අනිත්‍ය අපිව මුලා කරනවා ඔබට දුන්නේ ලෝකේ තියෙන ලස්සනම පිරිසුදුම ඇඳුම කියලා. අන්න ඒ වගේ අපට මේ ඇඳුම් දීලා අපිව අන්දල තියෙන කට්ටිය. අන්නේ ඇඳුම දාගෙන අපි තැන තැන ඇවිදිනවා. කොහොමද ඇවිදින්නේ? මගේ ශරීරය ලස්සනයි, මගේ පුතා හරිම දක්ෂයි, මගේ පුතා හාල විශ්වවිද්‍යාලේ ඉන්නේ, අපේ ගෙදර තියෙන අතන මම පාවිච්චි කරන මේ වගේ වාහනයක්, මං ගියපු විශ්වවිද්‍යාලේ මේ වගේ. මේව කියේ කිය අපි මේ මොකද්ද කියන්නේ? අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන නැවත විද්‍යාවෙන් අරගෙන අර අන්ධයා ඇඳුම ලස්සනයි කිව්ව වගේ අපි තවත් ඒ වගේම අන්ධයන්ට මේ ඇඳුම ලස්සන කිය කියන්නේ. අනිත්‍යය තාම ආහිමද? පුතා හවල් කරන දෙන්නේ හරිම හොඳයි. ගෙදර හවල් සිටියේ ගෙද තියෙන තටු දෙකේද? අනිත් අන්ධ කෙනත් ඒවට තවත් පෝර දාලා ඒ අන්ධ ලෝකයේ දෙන්නාම සතුටෙන් ඉන්නවා. අන්න එවැනි ලෝකයක ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයින් සතුට වෙන ලෝකයේහි අපේ යථාර්ථය දන්නේ නැති ලෝකයට අපේ ඇස් පාදන්න නැත්නම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයක් නේද? අන්නේ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න අපට දීලා තියෙන අත්පත්‍රිකාව තමයි, අත්පොත තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේක දැක්ක තරමට, ඒක පුහුණු කර තරමට අපේ හිත අවිද්‍යාවෙන් පිරිසිදු වෙනවා, දුක් දොම්නස් දුර වෙනවා, විසුද්ධියටපත් වෙනවා, අපට ඥානය ලැබෙනවා, බුද්ධිය ලැබෙනවා, අපි දුකෙන් නිදහස් වෙනවා, අප නිවන වෙත ටිකෙන් ටික සමීප වෙනවා. අන්න ඒ සමීප වෙන යන ගමනේදී බුදුහාඳුරෝ ඉතාම වැදගත් කාරණයක් ආරම්භයේදීම අපට දේශනා කරනවා. ඒ මොකද්ද? ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු සීලංච සුයිසුද්ධං දිට්ඨිංච උජුකං. සතර සතිපට්ඨානයේ ආරම්භයේදීම බුදුහාඳුරෝ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක් ආරම්භයේදීම කුසල ධම්හි පිරිසුදු වෙන්නට ඕන. මොකද්ද කුසල දහම් මේ පිරිසුදු වීම කියලා කියන්නේ? සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුකං. සීලය පිරිසුදු කරගන්න, සීලම්බත පරාමාසයෙන් නොමෙට මෙදියට කායික වාචික සංවරය ඇති කරගන්න, දිට්ඨිංච උජුකා දිට්ඨිය දැක්ම ඍජු කරගන්න, විෂන්නක ක්‍රිය කරගන්න. කොහොමද ඒකට කරන්නේ? සාමාන්‍ය ලෞකික සමාධියට ඉඳගෙන බාහිර ලෝකයක් ඇත කියන හැඟීමෙන් අපි බාහිර කෙනෙක් මරන්නේ නැහැ, බාහිර කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ, බාහිර කෙනෙක් සමග කාමී වරුදා හැසිරෙන්නේ නැහැ, බාහිර කෙනෙකුට බොරු කියන්නේ නැහැ, බාහිරයට කරදර වෙන නිසා මම්මත්වෙන් පානය කරන්නේ නැහැ. ආදි වශයෙන් බාහිර ලෝකයක් ඇත කියලා හැඟීමෙන් අපි බොහෝ විට සංවරල ඉන්නවා. කම්මසගතා සම්මාදිටිය තුල, සාස්ත්‍ර දෘෂ්ටිය තුල ඉඳගෙන ඒක හොඳයි සුගතිගාමී වෙන්න. හැබැයි අපි සසර සංසාර චක්‍රයේ නිදහස් වෙන නම් ඊට වඩා ඉහළ දැක්මක් අපිට තියෙනට ඕන. ඉහළ දැක්මක් සහිත සීලයක් තියෙනට ඕන. ඒ මොකද සීලය? ඒ සීලය ගැන තමයි කරණිමිත සූත්‍රය දැක්වෙන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දිට්ඨින්ට නොවැටිච්ච සීලයක් තියෙනට ඕන. ඒ මොකද්ද? සීලයක් ප්‍රඥාවක් කියන දෙයක එකාතකින් අනිත් අත හොදන වගේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන, සීලයෙන් ප්‍රඥා පිරිසිදු වෙන්නට ඕන. කොහොමද ඒක වෙන්නේ? මේ හේතුඵල ධම ඉදප්පච්චතාවයේ පරිසම්පාදයේ දැකලා බාහිර ලෝකයක් ඇත කියන හැඟීමෙන් නෙවෙයි අපි සංවර වෙන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකයට තියෙන මුලාව දුරු කරන්නම ස්කන්ධ පංචකයේ සමුදයත් වයත් දෙකම දැකලා ඒ ඇතන කාන්ත දෙකෙන්ම දුරු වෙන මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා, මධ්‍යම ප්‍රතිපදාව කියන තවත් තැනකට වැටෙනව නෙවෙයි, ඇත සහ නැත කියන අන්ත දෙකෙම දුරු වෙලා හේතු ඇතිකල්ලි මේක තියෙනවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථයේ දැකීම සඳහායි මේ කායික වාසික සංවරය ඇති කරගන්නේ. එතෙන්දි බාහිර ලෝකයක් නිසා නෙවෙයි ඔහු සංවර වෙන්නේ. ඔහුටම මේ කෙලෙස් වලින් හිත මුදව ගන්න. ඔහුටම පංචස්කන්ධය නැමැති මහා බර දුරු කරගන්න. බාහාවේ පංචස්කන්ධෝ. බර කියන්නේ මොකද්ද? බර කියන්නේ පංචස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ, මේ බර උසුලාගෙන යන කෙනාටයි පුද්ගලය කියලා කියන්නේ. බාරා දානං දුක්ඛං ලෝකේ, බර කර තියාගෙන යෑම දුකක්. බාරණිකේ පනස්සුකං, ඒ බර බිමින් තිබීම සැපයක්. අපි ඇස ඇසින් දැකපු කණෙන් අහපු දේවල් අපේ තාම නිරුද්ධ වෙලා නැහැ. දැනපු අයගේ ඔක්කොම ලිස්ට් එක තියෙනවා. අමනාපෙච්චගේ ඔක්කොම ලිස්ට් එක තියෙනවා. ආසා කරන ඔක්කොම ලිස්ට් එක තියෙනවා. ඕන වෙලාවක දූවල ගිහලේ බඩුඩක ගේන්න බලාගෙන ඉන්න කඩේවර වෙන කලින්. පින්නතුනි, මෙන්න මේ ලෝකයේ තියෙන ඇලීම් හා ගැටීම් දෙකෙන් දුර වෙන නම් මෙන්න මේ දැක්ම අපට තියෙනට ඕන. මෙන්න මේ දැක්ම ලබා ගන්නවයි කියලා කියන්නේ අපි අර මහා බර බිමින් තියන්නයි මේ උත්සාහ කරන්නේ. අපේ හිතේ ලොකු බරක් තියෙනවා, අපේ කිසිම දෙයක් අතේ නැහැ කියලා හිතුවත් ඒ අතීතයේ දැකපු අහපු දේවල් ඔක්කොම ඔළුවේ තියාගෙන මේ ඉන්නේ. අන්න ඒ බර සැහැල්ලු කරන්න බිමින් තියන තමයි සතර සතිපට්ඨානේ නැමැති මහා බෙහෙත අපට බුදුහාමුදුරු දෙන්නේ මේක අනුගමනය කරන්න කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි, ආරම්භයේදී බුදුහමෝ දේශනා කරන අර විදියට සීලය පිරිසුදු කරගන්නට ඕන, දැක්ම ඍජු කරගන්නට ඕන, විෂන් එක ඍජු කරගන්නට ඕන. ඒ මොකද්ද? සාස්ත්‍ර දෘෂ්ටියක් නොවැටිලා ලෝකයක් ඇත කියන අන්තිනොත් මිදිලා, උච්ඡේද අන්තෙන් ලෝකයක් නැති කියන අන්තිනොත් දුර වෙන, මෙන්න මේ පරිසම්පාදයේ පිළිබඳව දැක්ම අපට තියෙනට ඕන. අන්න ඒ දැක්මට, ඒ ඉලක්කයට යන්න තමයි දැන් මේක මේ ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට මේක මුලින් සුතමේ ඥාණයෙන් අසහා දැනගන්නට ඕන. ඒ අසහා දැනගත් උදේ චින්තාමේ ඥාණයෙන් අඛණ්ඩව හිතන්නට ඕන. ඒ දේ භාවනාවේ පඤ්ඤා විදියට තමා සමති දර්ශනා භාවනාව තුළින් මේක ස්ථාවර කරගන්නට ඕන. මෙන්න මේ ගමන් මගේදී බුදුහාමුදුර අපට මෙන්න මේ සතර සතිපට්ඨානේ හැසිරෙන්න කියලා දේශනා කරනවා. එතකොට පින්නතුනි, එක පැත්තකින් පරිසම්පාදී පිළිබඳ දැනගන්නකොට අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය ගැන දැනගන්නවා. චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා. සතර සතිපට්ඨානය තුළ හික්මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරියට යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරියට යන්න ඒ දැනත්තාගේ අංග 8 අංග 10ක් බවට පත් වෙලා යා විමුක්ති ඥානයට පත් වෙනවා. මෙන්න මේ සතර සතිපට්ඨානේ ආරම්භ විදියට අපි හිත සහ කය ගැන නිතර අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයෙන් ඉන්න අපි ටිකෙන් ටික මේක දිනු වෙලා කාලයක් යනකොට ඒ තැනැත්තා මේ කරුණු ජීවිතයේ ප්‍රමුඛත්වය බවට පත් වෙනවා. සතිය සතිේන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ සතිේන්ද්‍රිය දිනු වෙලා ඒකම බලයක් බවට පත් වෙනවා. සති බල වෙනවා. සති බල වෙලා තවත් දුරට යනකොට යාට සති සම්බොජ්ජංගයක් වෙනවා. සති සම්බොජ්ජංගයේ වෙනකොට පස්සේ එතනින් පස්සේ ඔහුගේ මේ සියලුම ක්‍රියාවන් විවේක නිස්සිතයි, විරාග නිස්සිතයි, නිරෝධ නිස්සිතයි, කොස්සඟ පරිණාමයි. ඇයි? යා එන්න එනම විවේකයේ ගත කරනවා. එන්න එනම නිරෝධයේ දකිමින්, එන්න එනම විරාගී බවට පත් වෙමින්, එන්න එනම නිවන පැත්තට යොමු වෙලා දැන් මේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉන්දියාවේ තියෙන මා විශාල ගංගාවන ගංගානම් ගංගාදී ගංගා සියල්ලක්ම මොහොත පැතර නැඹුරු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි නියම දැක්මේ යුතුව යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ රකිනව නම්, අනුගමනය කරනව නම්, ඔහුගේ සම්මස්ස ජීවිතෙම හැරිලා තියෙන්නේ නිවන පැත්තටයි කියලා. අන්න ඒ නිවන පැත්තට හැරෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ආරම්භයේදීම මේ දැක්ම අපි නිවැරදි කරගන්නට ඕන. අන්නේ දැක්ම නිවැරදි කරන ආකාරයම තමයි බුදුහාමුදුරෝ සංයුත්ත නිකායේහි අවිසමේ සංයුත්තේහි විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ විභංග සූත්‍රයේදී බුදුහාමුදුරෝ මේ කාරණේ දේශනා කරනවා. එතින් උන්වහන්සේ සඳහන් කරනවා, සතිපට්ඨානෝ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පරිපදංච. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ වර්තමානය තුළ හිත තියාගෙන ඉඳීම විතරයි කියලා. ඇතැම් විට ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මයින්ඩ්ෆුල්නස් එක ට්‍රීට්මන්ට් එකක් විදිහට දෙනවා. ඒ දෙන්නේ අය කියන්නේ මොකද්ද? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානය තුළ ඉන්න කියලා. බුදුදහම ඊට වඩා ඉදිරියට යනවා. බුදුදහමේ කිටි කිසිවිටකත් අමතක කරන්න කියලා නැහැ. අමතක කිරීම ලොකු වරදක්. විතක සංකාන සූත්‍රයේ අසති අමනසිකාරය කියලා කාරණයක් තියෙනවා. කෙලෙස් ඇති වෙන කාරණයක් තියෙනවා, ඒක සිහි කරන වාරය අඩු කරන්න කියලා. හැබැයි අමතක කරන්න කියලා නෑ. සිහි කරන්න එපා කියලා කියන්නේ අමතක කරන්න කියන එක නෙවෙයි. ඒක යමක් සිහි කරනකොට කෙලෙස් ඇති වෙනවා නම් ඒක සිහි කරන වාරය අඩු කරන්න. කෙලෙස් ඇති නොවන විදිහට සිහිපත් කරගන්න පුළුවන් නම් සිහිපත් කරන්න වරදන්නේ නෑ. අනිත් දේ තමයි බුදුදහමේ තියෙන විදිහට සතිය චෛතසිකය. මේ චෛතසිකයේ දිනු කිරීමේ ලක්ෂණය තමයි එන්න එන්නම තමන්ගේ අතීත මතකයේ දිනු වෙනවා. තමන්ගේ අතීතයේ සිදුවෙච්ච ඔක්කොම ටික සිහි කරගන්න පුළුවන් විතරක් නෙවෙයි, ඉපදිච්ච දවස් ඉඳලම දේවල් ටිකක් කියන්න පුළුවන් සතිය දිනු කර. මව කුසේ හිටිය කාලයක් කියන්න පුළුවන්. හිටිය කාලේ අම්මා තාත්තා මොනවද කරේ කියලාත් කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අතීතාත්ම බහුලුත් කියන්න පුළුවන්. අවිඥාලාභී මහරහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා මහා කල්ප 500ක්. මහා කල්ප 500ක් ආකාශක මතකෙන් කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගේ සීමාව සීමාවක් නෑ, අඛණ්ඩව ඕන කාලයක් අතීතයේ සිහිපත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා සතිය කියලා කියන්නේ අතීතය අනාගතය අමතක කරලා වර්තමානයේ ඉඳීම නෙවෙයි. සතියේ චෛතසිකයේ දිනු කිරීමෙන් ලැබෙන ප්‍රධාන වාසියක් තමයි මතකය එන්න එන්නම වැඩි වෙනවා. හැබැයි ඒ මතකය වැඩි වෙන්නේ නිකන් නෙවෙයි. අතීතයේ සීකරන්නේ තමන් වර්තමානය තුළ ඉඳගෙන. අදාපි අතීතයේ සීකරනකොට කොහොමද වෙන්නේ? වර්තමානයේ ඉන්නවද කියලා තමන් දන්නේ නැහැ. තමන් දන්නේ නැතුව තමයි අතීතයේ සීකරන්නේ. හරියට ෆ්ලෑෂ් ලයිට් එකකින් නැත්නම් විදුලි පන්දමකින් දමල ගහනවා වගේ. නමුත් බුදුදහමේ කියන්නේ විදුලි පන්දම අතීතයම ඕන තැනට ફોකස් කරන්න කමන්නේ. එතකොට අතීත අනාගත දෙකම බලන්න පුළුවන්. තමන්ගේ අතීත ටෝච් එක තියාගෙන ඉන්න. අන්නේ වගේ තමයි වර්තමානයේ ඉන්න බව දැනගෙන අතීත අනාගත ඕන දේ සිහි කරන්නේ. එතකොට තමන් දන්නවා තමන් දැන් මේක ඇත්ත සිද්ධිය නෙවෙයි සිහිපත් කරන්නේ, තමන්ගේම චෛතසික ටිකක් දැන් මේ සිහි කරන්නේ කියලා. අතීතයේ දේවල් වලින් බැනුම් අහන්නේවත් රාගයක් ඇති කරගන්නේවත් නැහැ. තමන් දන්නවා තමන් ඒකෙන් රාගයක් ඇති කරගන්නේ බාහිර දෙයකට නෙවෙයි, තමා දෙයකට ද්වේෂයක් ඇති කරගෙන බාහිර කෙනෙක් එක්ක නෙවෙයි, තමන්ගේම චෛතසික ටිකක් එක්ක කියන එක තමන් දන්නවා. අන්නේ ධර්ම සමගම ධර්මයේ සඳහන් වෙනවා අට්ටි යති හරයති දිගුච්චති කියලා. තමන් ලැජ්ජාවටපත් වෙනවා, තමන්ට දුක හිතෙනවා, තමන් කොච්චර මෝඩ කෙනෙක්ද. යමකට රාගයක් ඇති වෙනවා නම්, යමෙක් ගැන ද්වේෂයක් ඇති වෙනවා නම්, කිසියම් දෙයකට ඊර්ෂ්‍යා කරනවා නම්, ඊර්ෂ්‍යා කරන්නේ තමන්ගේම හිතර නේද? මෙච්චර දහමක් අහපු දහමක් මගක ඉන්න කෙනෙක් විදියට තමන්ගේම චිත්තසයිතසික ටිකට නේද මේ ආශා කරන්නේ, ද්වේෂ කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ නේද කියලා හිතලා තමන්ටම තමා ගැන ලැජ්ජාවක් හිරිකිතයක් ඇති වෙනවා. අන්න ඒකෙන් මුදවලා තවත් ඉදිරියට යන්නට මේ සතර සතිපට්ඨානය අපට උපකාරී වෙනවා. අනේ සතර සතිපට්ඨානය අපි ටිකෙන් ටික මුලින්දන් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විභංග සූත්‍රයේ දැක්වෙන්නේ සතිපට්ඨානය දැනගන්න, සතිපට්ඨාන භාවනාව දැනගන්න, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගන්න කියලා. සතිපට්ඨානය දැනගන්න කියලා කියන්නේ මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර තැන සිහිය පිහිටුවා ගන්න කියන එක. වර්තමානය තුල මේ හතරත් එක්ක ඉන්නවා සිතින්. එක විතරම හතරෙන් ඉන්න බෑ, එක එක වෙන වෙනම මුලදී ඉන්න ඕන. පස්සේ මේ හතරම එකට ගන්න ක්‍රමිකුත් තියෙනවා. ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, හට ගැනීම දකිනවා, වැයවීම දකිනවා. මේ කය හට ගන්න විදිය දකිනවා, නිරුද්ධ වෙන විදිය දකිනවා, වේදනාවක් දකිනවා, හිතක් දකිනවා, සිතවිලිත් හට ගන්න නිරුද්ධ වෙන ආකාරය දකිනවා. දකින දකින මොකද වෙන්නේ? අති කායෝති වාපනස සති කයක් තියෙනවා. අති වේදනාති වාපනස සති වේදනාවක් තියෙන බව දන්නවා, හිතක් තියෙන බව දන්නවා. හැබැයි නැචකින්ති ලෝකී උපාදීයති, කිසිවක් ලෝකේ උපදී වශයෙන් මම වගේ මම මගේ ආත්ම වශයෙන් හුඟන්නේ නැහැ. මෙන්න මේ සමුදිවැය බලීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය තුළ එක පැත්තකින් මොකද්ද සමතය ගැන කියනවා. ධාතු මනසිකාරය වඩන්න පුළුවන්, ආනාපාන සතිය වඩන්න පුළුවන්, චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්, බොජ්ජංග වඩන්න පුළුවන්. මේ දේවල් වඩමින් හිත සමාධිමත් කිරීම එක පැත්තකින් සමත භාවනාව කියනවා. අනිත් පැත්තෙන් සමුදේය බලන කියන එක මොකද්ද කියන්නේ? විදර්ශනා භාවනා කියලා. එතකොට සතර සතිපට්ඨානය තුල බුදුහාඳුරෝ සතිපට්ඨාන සූත්‍රවලදී නිතරම මොකද්ද කරන්නේ? බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ගැනම කියනවා. සමත විදර්ශනා දෙකම වැඩෙනවා නිසිලස අපි සතිපට්ඨානය වඩනවා නම්. හැබැයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ හේතුඵල ධර්ම ගැන දැනගෙන වැඩේ පටන් ගන්නට ඕන. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශෛලියම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට. මොකක් දන්න කෙනාටද, මොකක් දකින කෙනාටද? මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේවය දකින කෙනාට, යෝනිසෝමනසිකාරයේ දකින කෙනාට, අනිත්‍යතාවයේ දකින කෙනාට, අනාත්මතාවයේ දකින කෙනාට, චතුරාර්ය සත්‍යයේ දකින කෙනාට, ආරස්මී මාර්ගයේ දකින කෙනාට, මේ කුමන හෝ දෙයකින් ආර්ය ඥායට අදාළ මේ කරුණ ටික දන්න කෙනාට තමයි දකින්න ලැබෙන්නේ. දකින කෙනාට තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ කෙනාට ඊළඟට දේශනා කරනවා සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච දේසිස්සාමි. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. ඒ මොකන්ද? ඒ තමයි ආරස්ඨංග මාර්ගය. ඒතර සතිපට්ඨානය කියන්නේ මේ හතරේ සිය පිහිටවීම. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සමුදිවැය බැලීම, විදර්ශනා වැඩි වීම. එතකොට සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද? ඔව්, ආරස්ඨංග මාර්ගයේ සම්මා දිට්ඨිය පෙරට කොටගෙන. ඒ කියන්නේ මේ දැක්ම මුලදී තියෙනට ඕන චතුරාර්ය සත්‍ය පරිසම්පාද්‍ය ආදී දැක්ම සහිතව මෙන්න මේ මාර්ගය ගැන අවබෝධයක් තියෙනට ඕන. මෙන්න මේ තුනම තියෙන කෙනාට තමයි බුදුහාමුදුරෝ සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. මේ සතර සතිපට්ඨානයේ පරමාර්ථය මොකද්ද? අපට තියෙන දායාද ටික, අපට දැනට තියෙන වටිනාම දේවල් ටික ගැන රිසර්ච් කරන එකයි මේ තියෙන්නේ. බලමු කොච්චර වටින දේවල් තියෙනවද කියලා අපට. පළවෙනි එක තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපේ සංකජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දොමනස්සං. කායේහි කායානුව බලමින් වාසය කරන්න. බුදුදහමේ තාම අනුකූර ප්‍රතිපදාවක් තියෙන්නේ සරල දෙයින් ගැඹුරු දෙයට, දන්න දෙයින් නොදන්න දෙයට තමයි බුදුදහමේ නිතරම යන්නේ. රූපය ගැන මුලදී අපට කියනවා රූපයේ ස්වභාවය මොකද්ද කියලා. මොකද රූපයේ ස්වභාවය? ඒක ආරම්භයේදී මත අපි ආතාපේ කෙලෙස් සමන වීරියක් තියෙනට ඕන මේක පටන් ගනිද්දී. සම්පජානෝ නිතර නුවණින් ඉන්නට ඕන, ප්‍රඥාවත් එක්ක ඉන්නට ඕන. විනය ආතාපේ සම්පජානෝ සතිමා සිහියෙන් ඉන්නට ඕන. විනයේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං, ලෝකය ගැන දැඩි ආසාවක් දොම්නසත් නැත්තම් ද්වේෂයක් කියන මෙන්න මේ දෙක අඩු කරමින් මේ ගමන ඉදිරියට යන්නට ඕන. අන්නේ සඳහා තමයි එක පැත්තකින් ලෝභ ද්වේෂ දෙකේ බර අඩු වෙන්න තමයි එක පැත්තකින් දානීය දීලා පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒක ඡාගානසති විදියට ඒකත් වඩන්නට ඕන. තමන් දීපු දාන ගැන හිතන්නටත් ඕන. අනිත් පැත්තෙන් මෛත්‍රිය වඩන්නට ඕන. දන් දීමත් මෛත්‍රියත් කියන මෙන්න මේ දෙක වඩමින් තමයි ඉදිරියට යන්නට ඕන. ඒ දෙකිනුත් ප්‍රධාන වන්නේ මෛත්‍රිය. අන්නේ නිසා තමයි බුදුහාම දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්තපදයක් කැමති නම්, කෙනෙක් මනසින් නිදහස් වෙන නිවෙන කැමති නම්, අන්නේ තැනැත්තාට අර සක්කෝ උජෝචාදී ගුණ ටික ළමයි ළඟ තියෙනට ඕන. ගුණ 14ක් තියෙනවා කර්ණිමිත සූත්‍රයේ. අන්නේ ගුණ ටික හැකිතා තමන්ගේ ළඟ දිනු කරගන්න. ඒ ගුණ 14 මෑත කොටස් 3කට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි අවංක බව, සුවච බව සහ නිපක කෙන විදිහට නුවණ ඇති බව. ප්‍රඥාව, අවංක බව, අහං කන්දේම කියන මෙන්න මේ ගුණාංග තුනත් එක්කයි මෛත්‍රිය යන්නට ඕන. අන්නේ ගුණාංග තියෙනකොට විශේෂයෙන් මෛත්‍රිය තියෙනකොට මෛත්‍රිය තිබුණු තරමට අපේ ලෝභ දේශ දෙකත් අඩු වෙනවා රාගයත් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? මෛත්‍රිය වඩලා වඩලා ඒක ඉගෙනම ප්‍රතිඵලයේ විදියට තමන්ට මොන ගැන හැම දිනෙකම තමන්ගේ එකම දරුවා දැස බලන ආකාරයෙන් බලන හුරු වෙනවා. තමන්ගේ දරුවා විදියට අනිත්‍ය ගැන බලනකොට ලෝභයක් ඇති වෙනවා අනිත් කෙනා දැක්කම. වෙනත් කෙනෙක් කැම කනකොට ආයි අටි ඉස්සෙල් මං කැම ටිකක් ගන්න ඕන කියලා හිතනවද එන්නේ? කවදාවත් හිතෙන්නේ නැහැ නේ. තමන්ගේ කැම ටික උනත් අනිත් කෙනාට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් කෙනා තමන්ගේ දරුවා වගේ බලනකොට අනිත් කෙනෙක් ගැන අමනාපයක් හටගන්නවද? ද්වේෂයක් හටගන්නවද? එහෙම හටගන්නේ නැහැ. අනිත් කෙනෙක් දිනනකොට ඊර්ෂ්‍යාවක් හටගන්නවද? එහෙම හටගන්නේ නැහැ. වෙනත් කෙනෙක් දැකම රාගයක් හටගන්නවද? බලන්න මේ ඔක්කොම ටික විසඳලා යනවා මෛත්‍රියත් එක්ක. ඒ නිසා පිනසින මෛත්‍රිය කියන්නේ සරල දෙයක් නෙවෙයි. මේ නිවන් මාගේ ප්‍රධාන සංදිස්ථානයක් තමයි. තමා කොච්චරනම් මෛත්‍රියෙන් ඉදිරියට යනවාද කියන කාරණේ. තමන්ගේ ලෝභය අඩු වෙන්න, ද්වේෂය අඩු වෙන්න, රාගය අඩු වෙන්න මේ සියල්ලටම මූලික දේ තමයි මෛත්‍රිය වැඩි වීම. ඒ විතරක් නෙවෙයි පිනතුනි වේලාම සූත්‍රය දැක්වෙනවා ලෞකික වශයෙන් යම්කිසි කෙනෙකුට කරන්න පුළුවන් ඉහළම කුසලය. ලෞකික මට්ටමේ ඉඳගෙන සාසත දෘෂ්ටියේ හෝ ඉඳගෙන යම්කිසි කෙනෙකුට ඉහළම තලයට තමන් හිත දිනු කරගන්න තියෙනවා නම් කමඨහන. අන්නේ කමඨහන දේශනා කළේ මෛත්‍රී භාවනා විදියට. මෙන්න මේ ගුණාංග ටිකත් එකයි අපි ඉදිරියට යන්නට ඕන. අන්න ඒ නිසා තමයි මෛත්‍රිය සහ අසුභ භාවනාව අපට වඩනවා නම් පරිත්‍යාග සීලයේ දිනු කරනවා නම් මේ සතර සතිපට්ඨාන තුල ඉදිරියට යන්නට තමන්ට ඒක උපකාරයක් වෙනවා. ඊළඟට කොහොමද කයෙහි කයනුව බලමින් වාසය කරන්නේ? පළවෙනි එක තමයි ආනාපානසති භාවනාව. කයනුපස්සනාවේහි බලාපොරොත්තුව තමයි මේ ශාරීරියේ තත්ත්වය මොකද්ද කියලා තේරුම් ගන්න එක. හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව හොඳට මෙතන සිහිය තියාගෙන ඉන්න. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. සම්බකාය පරිසංවේදී අස සිස් සාමිති සික්කති. පස්සම් බයං කාය සංඛාරං අස සිස් සාමිති සික්කති කියන විදිහට අර ආනාපාන සතිය 16 පියවරේ පළවෙනි හතර කයනුපස්සනාවේ මුල් ටික මෙතන දේශනා කරනවා. විසිරිලා තියෙන හිත තමන්ගේ ශරීරය අවබෝධ කර ගැනීම සඳහා මේ ආනාපාන සතිය උපයෝගී කරගන්නවා. ඔහුට තේරෙන ජීවිතයක් කියන්නේ මේ හුස්ම රැල්ලක් කියලා. අජ්ජත්තන් වා කය කාන පස්සේ වෙරදී තමන්ගේ ශරීරය ගැනත් මෙහෙම කල්පනා කරනවා. අනිත් කෙනාගේ ශරීරයකත් මේකම නේද වෙන්නේ කියලා හිතනවා. බහිද්ධාවා කය කාන පස්සේ වෙරදී සමහර මේක වැරදි විදිහට හිතනවා. වෙනත් කෙනෙකුගේ ශරීරයක් ගැන අනිත් අයගේ හුස්ම ගැන ළඟට ගිහිල්ලා බලන් ඉන්නද කියලා අහන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි. තමන්ගේ මේ හුස්ම ටික ගන්න විදිය දැකලා මේකම නේද අනිත් කෙනාටත් වෙන්නේ කියලා බලනවා. ඒකයි කරන්නේ. එහෙම හිත දියුණු කරනකොට කොහොමද වෙන්නේ? ඔහු එතනින් නවතින්නේ නැහැ. සමුදය ධම්මානුපස්සී විහෙරති කාය කායනුපස්සී විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කය හුස්ම මත යන මේ ශරීරය හුස්ම ඇතිවීමත් නැතිවීමත් සමගම හැම මොහොතම ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියන එක දකිනවා. හට ගැනීම දකිනවා, නිරුද්ධ වීම දකිනවා, හට ගැනීම නිරුද්ධ වීම දෙකම දකිනවා. ඊට පස්සේ හිතනවා අත්ති කායෝතිවා පනස සති පච්චපටිතා හෝති නැතකින්ති ලෝකී උපාදීයති. මේ කයක් කියන එකක් තියෙනවා. ඔහු දකිනවා මේක හේතුඵල ධම ප්‍රතිඵලය. මේ ශරීරය කියන්නේ ආහාරයෙන් හටගත්තු දෙයක්. ආහාරයෙන් නිරුද්ධ වීමත් එක්ක මේ හුස්මත් නිරුද්ධ වෙන බව දකිනවා. නේතං මම නේතෝ නේසෝ හමස්මි නමේ ස්වත්තා කියපු විදිහට මේ හුස්ම රැල්ල සහිත මේ ශරීරය මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා අර දැඩිව අල්ලගන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ආනාපානසති භාවනාව කායනපස්සනාවේ පළවෙනි පියවර විදිහට සඳහන් කරා. ඊළඟට ඉරියාපත විදිහට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති, ඨිතෝවා ඨිතෝමිති පජානාති, නිසින්නෝවා නිසින්නෝමිති පජානාති, සයනෝවා සයොන්නෝමිති පජානාති කියපු විදිහට තමා ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට මේ හතර ඉරියව්ව ගැනත් ඔහු දකිනවා. මේ ඉරියව් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේකම තමයි අනිත් කෙනාටත් වෙන්නේ. අනිත් කෙනාගේ ශරීරයත් මේකමයි යථාර්ථය. මේක හේතු ඇති කාලේ හටගෙන හේතු නිරුද්ධ වීමෙන්, ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බවක් දකිනවා මේ. මේ ඉරියව් හැසිරෙන කෙනා සත්‍ය පුද්ගලෙක් වශයෙන් ගන්නෙ නැහැ. හේතු දහමක ප්‍රතිඵලයක් විදිහට මේ ශරීරයේ ක්‍රියාවලියක් තිබුණට මේ තුල ආත්ම වශයෙන් ගන්න පුළුවන් කෙනෙක් නැති බව දකිනවා. දැකලා මේ තුලත් ඔහු නැතකින්චි ලෝකී උපාධිය ඇති තව දුරටත් මේ ඉරියව් පවත්වන කෙනා ස්ථිර කෙනෙක් විදිහට මගේ දෙයක් විදිහට ගන්නේ නැහැ. බලන්න පිනුතුනි, මේ වගේ ශරීරවල පාවිච්චි කළමනේ අපි ශරීරයේ සසරේදි ගමන් බිමන් ගියේ, සතරියව පැවැත්තුවේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක පුද්ගලයෙක් එක කල්පයක් තුළ විතරයි මනස් ලෝකේ විතරක් ඉපදෙලි හිටිය කාලවල මිය ගිය ශරීර ටික එකතු කරවතින් වේපුල පර්වතයට වඩා වැඩි කියලා. තව දුරටත් මේ ලෝකේහි සොහොන් බිම් පුරවන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අපට කියනවා. මේ වගේම ශරීරවල අපි හතර ඉරියව පාවිච්චි කළා අපි. ඒව පාවිච්චි කරන කාලේ හිටියේ මමම ඇවිදින්නේ, මමම හිටගෙන ඉන්නේ, මමමයි සැතපෙන්නේ, මමමයි හාන්සියලිනේ කියලා අපි මේ හිතාගෙන හිටියේ. නමුත් ඒක අපි යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්නට බුදුහාමුදුරුවෝ මේ ඉරියාපත පබ්බේ දේශනා කළේ. එතනින් නවතින්නේ නැහැ. තවදුරටත් ඉදිරියට යනවා. මොකද්ද හො කරන්නේ? අබික්ඛන්දේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට, ආපස්සට එනකොට ඔහු දකිනවා මේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් වෙනවා. ආලෝකිතේ විලෝකිතේ ඉදිරිපස බලනවා, දෙපැත්ත බලනවා. ඊළඟට සඳහන් කරනවා සංඝාටි පත්ත චීවර ධාරණේ. ඇඳුම් පැනඳුම් අඳින කොටත් හිතනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජනකාරී හෝති. කෑම කනකොට, වතුර බොනකොට, යමක් හඩලා කනකොට, රස විඳිනකොට, වැසිකිලි කැසිලි කරනකොට, ගතේ ගතේ තිතේ නිසෙන්නේ සුත්තේ ජාගිරිතේ සම්පජනකාරී හෝති. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, හාන්සිවල ඉන්නකොට, නිදිය ගන්නකොට, අවදියෙන් ඉන්නකොට, වාසිතේ තුන්හි භාවේ කතා කරනකොට, කතා නොකර ඉන්නකොට, මේ හැම දෙයක් තුල දෙමින්නකොට තමන්ගේ ඉරියව්ව ගැන, ක්‍රියාවලිය ගැන නිතර අවධානයෙන් ඉන්න. ඒ කරන දේ ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්නවා. ඉන්න විතරක් නෙවෙයි, ඒ දේම තමයි අනිත් කෙනාටත් වෙන්නේ කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි, මේකේ හට ගැනීම නිරුද්ධියම දකිනවා. හැම මොහොතෙම ක්‍රියාවලියක් වෙනවා. ඒක දිගට තියෙන එකක් නෙවෙයි, ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. තවස්සියොම්ම දකිනවා මේක ආහාරය නිසා හැම මොහොතෙම මේ ශරීරය හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මේකට ඝන සංඥාවෙන් තියෙනකොට අපට හිතෙන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් හැම මොහොතෙම මේක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා නම් අපි එහෙනම් ඉපදිච්ච වෙලාව වගේම ඕනේ ඉන්නේ නැහනන්නේ. කොච්චර වෙනස ටිකෙන් ටික වෙනවද? ඒ වෙනස දවසකින් දවසකට සැරයක් වෙච්ච එකක් නෙවෙයි, මාසයකට සැරයක් වෙච්ච දෙයක් නෙවෙයි, අවුරුද්දකට දවසක් වෙච්ච දෙයක් නෙවෙයි. හැම මොහොතකම මේ වෙනස වෙමින් මේ යන්නේ. අනාත්ම දේක ලක්ෂණය මේක. එතකොට මෙන්න මේ තැනැත්තා මෙන්න මේ ශරීරය කරන හැම ක්‍රියාවලියක්ම දකිනවා. මේක සත්‍යයේ පුද්ගලයා කරන දෙයක් නෙවෙයි. මේක ආහාරයෙන් හටගත්තු මේ ශරීරය විඥාණයෙන් පාලනය වෙන දෙයක. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටිකක ක්‍රියාවලියක් නිසා සිදුවන දෙයක් කියන එක ඔහු දකිනවා. එතකොට මෙන්න මේ ශරීරය තුලත් නැචකින්චි ලෝකී උපාදී ඇති කිසිවක් තමන්ගේ මේ ශරීරය තුල සැප ආත්ම සුභ වශයෙන් ගන්න නැහැ. තමන් ගැන විතරක් නෙවෙයි, තමන්ට මතක් වෙන කෙනෙක් ඉන්නව නම් බහිද්ධාවා කායි කායන පස්සේ විහෙරති දේශනා කළේ ඒකයි. තමන්ට හිතෙනවා මම මෙහෙම ආත්ම වුණත් මගේ දරුවා නම් හොඳට ඉඳී යහනන් නිත්‍ය කියලා හිතනවනේ. එයාටත් මේකම තමයි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. එයාත් මේ හේතුඵල ධර්ම ප්‍රතිඵලයක්. එයාත් අසරණ වෙලා මේ ඉන්නේ. එයාත් මේක තේරෙන්නේ නැති නිසා එයාත් මේක අරගෙන දුක් විඳින දෙයක් කියන එක එයා දන්නවා. එතකොට මෙන්න මේ විදියට තමන් සම්පජඤ්ඤ පබ්බේ විදියට තමා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා හැම වෙලාවෙම කරන ක්‍රියාවන් මේ සිහියෙන් නුවණින් කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙයා මේ දර්ශනය ඇති කරගත්තේ කොහොමද? මුලින් පරිසම්පාදික ප්‍රියොන්ද දෙයක් මැති කරගෙන කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණින් ඔහු මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? හැම දෙයක්ම කළ අවසාන බලාපොරොත්තුව තමයි දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරුද්ධ වීම, හැම මොහොතෙම දකින ස්ථාවර මනසක් හදාගන්නයි මේ යන්නේ. ඒක එකපාර කරන්න බැරි නිසා තමයි මේ පියවරෙන් පියවරම යන්නේ. අපිට ඇතැම් විට හොඳ ගයක් හදන්න ඕන. ගයක් හදන්න නිකන් බෑනේ. අම්මල කියනවා පොඩි කාලේ ඉස්කෝලේ යන්න කියලා. ඊට පස්සේ අවුරුදු 12ක් විතර ඉස්කෝලේ ගියා. තව අවුරුදු 4ක් විතර කැම්පසුත් ගියා. තව අවුරුදු 10ක් විතර රැකියාවකුත් කළා. ඔහොම කළා කළා තමයි දැන් මේ ගේ හදලා තාමත් ඉතින් නයිටි ගෙවර නැහැ. ඒකත් ගෙවගෙව විස්රාම යනකම්ම නයිටිකත් ගෙවනවා. පින්නතුනි තාම කරන්නේ ගෙයි වැඩේම තමයි. අන්න ඒ වගේ තමයි අපි මේ අනාගත සිහිනය තමයි හිතට අරමුණක් පහළ වෙච්ච මොහොත මිස්කන්ධ පංචකයේ සමුදය දකින්න. අන්න ඒ ගමනට මේ තමා ආයුධ ටික සකස් කර ගැනීම තමයි මේ කරන්නේ. ඒකට පරිසරය සකස් කිරීමයි මේ කරන්නේ. පින්නතුනි අන්න ඒ ගමනට මූලික පදනමක් විදිහට තමයි මේ කය අවබෝධ කර ගැනීම කියන එක කරන්නේ. මෙයා එතනින් නවතින්නේ නැහැ. තවදුරටත් ඉදිරියට යනවා. ඉමමේව කායං උද්දම් පාදතලෝ අදෝ කේසමත්තකා තත පරියන්තං පූරං නානප්පකාරක අසුස්මිනෝ පච්චවෙක්කති අත්තේමස්මින් කායේ කේසාලෝම. මේ ශරීරයේහි දෙපතුලේ ඉඳන් හිස දක්වා මේ ශරීරේ හරියට මල්ලක නොයෙක් විදිහෙහි ධාන්‍ය වර්ග 32ක් දාලා තියෙනවා වගේ. එක එක ධ්‍යාන එක එක කොටස් අරගෙන බලනෝ කේසාලෝ මානකා දන්තාදි වශයෙන් තමන්ගේ කියලා මේ හිතාගෙන හිටිය ශරීරයට මොකද්ද වෙන්න වෙලා තියෙන්නේ කියලා බලනවා. ටික ටික වෙන් කරනවා, කෙස් ටික වෙන් කරනවා, ලෝම ටික වෙන් කරනවා, හම ගහලා අයින් කරනවා, නියපොතු ටික වෙනම පීරිසකින් තියනවා, දස් සෙට් එක වෙනම තව පීරිසකින් තියනවා. ඔහොම කයින් නෙවෙයි හිතින් මේ කරන්නේ. නැත්නම් ඉතින් ඉස්පිරිතාලේ යන්න වෙනවනේ. පින්නතුනි හිතින් මේ ටික ඔක්කොම තැන් තැන්වල මේසයක් උඩ වෙන් කරලා තියෙනවා. තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම නහය වහගන්න වෙනවනේ. පින්නතුනි තමා මෙච්චර වටිනවයි කියලා මේ හරියට අර ලස්සන කලයක, රත්තරන් කලයක වගේ පාඩ කරපු කලයක ඇතුලේ අපිරිසිදු දෙයක් දාලා, අසුචි දාලා තියෙනවා වගේම තමයි මේ අපේ ශරීරයේ යථාර්ථය. අපි ඊටාම වටිනවා කියලා මේ හිතුවට සාමාන්‍ය ඇතුලේ තියෙන දෙයක් නෙවෙයි පින්නතුනි. පිට තියෙන කෙස් ගහක් බලන්න. අපිට ඊටාම ප්‍රිය දෙන්නේ කෙස් ගහනේ. දැන් නියපොත් තුනක් කැපුණාම අපි ටිකක් අප්‍රියයිනේ. නමුත් කෙස් ගහ තමයි ටිකක් හරි ප්‍රිය විදියට දෙයක් තියෙන්නේ. ඒ දේ උනත් පිඟානකට ගියොත් තමන්ගෙම කෑම කන පිඟානට තමන්ගෙම කෙස් ගහ තුනක් මොකද වෙන්නේ? පිට තියෙන වේහමනං ඇතුලේ තියෙන එකක් එළියට එවලි පිඟාන ගියොත් මොකක් වෙන්නේ? හිතා ගන්න පුළුවන් නේ? ආයි සතියකට කැම කණේ ගන්න. තමන්ගේම ඇතුලේ තියෙන එකක් පිටට අරගෙන පිඟානේ පැත්තෙන් තියාගත්තොත්. පින්නතුනි එහෙම දෙයක් නේද මේ පරිහරණය කරන්න කියලා තමන්ට තේරෙනවා. තමන්ගේ කය ගැන, අනිත් අයගේ ශරීරය ගැනත් මෙහෙම හිතෙනවා. මේ ශරීරය කියන්නේ වෙනත් දෙයක් නෙවෙයි, මේ ආහාරයෙන් නිෂ්පාදනය වෙච්ච දෙයක්. වෙන ලෝකයෙන් මේ රන්ධ්‍ර දිවලින් හදපු දෙයක් නෙවෙයි. පොඩි කාලේ පටන් ගත්තු කිරි ටික, කෑම ටික, බත් ටික, කැඳ ටික, ඒ වගේන් හැදිච්ච දෙයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඉතින් මේ ආහාරයෙන් ඇතිවෙච්ච දේ ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් නේද කියලා මේ කය ගැනත් පටිකූල මානසිකාර විදියට මේකට කායගත සති කියලාත් කියනවා, අසුභ භාවනා කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ යථාර්ථය තමන්ගේ ශරීරය ගැනත් බලනවා. මේකම නේද අනිත්‍යගේ ශරීරය තියෙන්නේ කියලා තමා නුවණින් දකිනවා. අනිත් කෙනාගේ ශරීරය ළඟට ගිහිල්ලා කෙස් ටික අල්ලලා බලලා, නියපොත්තු අල්ලලා බලලා එහෙම ගන්න එකක් නෙමෙයි මේ. බහිද්ධාවා කායේ කන පස්සේ විහෙරති කියලා අනිත්‍යගේ ළඟට ගිහිල්ලා බලන එකක් නෙමෙයි මේ. තමන්ගේ එක බැලුවට පස්සේ තමාට මතක් වෙන අය, දරුවෙක් වෙන්න පුළුවන්, වෙනත් හිතවත් කෙනෙක්, මතක් වෙන මතක් වෙන හැම කෙනාටම තියෙන මේ ටික නේද කියලා තමන් දකිනවා. දකින්න දකින්න නැචකින්චි ලෝකී උපාදීති ලෝකී කිසිවක් ගැන දැඩිව ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමයි එන්නේ මුතේක්ෂා සාගතනෝ මේත් එක්ක. මේ ආහාරයෙන් ඇතිවෙච්ච දෙයක් නේද, එහි ප්‍රතිඵලයක් නේද කියලා දකිනවා. මෙන්න මෙතෙන්දී ඇති වෙන උපේක්ෂාව අර සමුදිවැය දකිමින් ඇති උපේක්ෂාව. තවත් තැන්වල උපේක්ෂාව තියෙනවා. බාහිර ලෝකයේ කෙනෙක් ඉන්නවා, ඒ ඉන්න කෙනාට මම බනින්නේ නැහැ, ගහන්නේ නැහැ, ඉවසගෙන ඉන්නවා කියලා උපේක්ෂාවකින් ඉන්නවා. ඒක අවිද්‍යාවත් එක්ක යන උපේක්ෂාව. බාහිර කෙනෙක් ඉන්නවා, ඔහුට මම ගහන්නේ නැහැ, බනින්නේ නැහැ, මොනවා කිව්වත් ඉවසගෙන ඉන්නවා කියලා, ඒ ඉන්න එක ඇති ලෝකයක තියෙන ඉවසීම. ලෝකයක් ඇතැයි කියලා භවය නිර්මාණය කරගෙන ඒ භවය තුල ඉන්න උපේක්ෂාව අවිද්‍යා පාදක උපේක්ෂාව. නමුත් මෙතන සංඛාර උපේකාගේ විදිහට මේ සංස්කාරවල සමුදේවය දකිමින් මේ ඇති වෙන උපේක්ෂාව ඇති ලෝකයක සංවර වීමක් නෙවෙයි, ලෝකයක් ඇති වෙන තැන හේතු ටිකම නිරුද්ධ කිරීම වශයෙන් ඇති වෙන උපේක්ෂාවක්. ඒක විද්‍යාවෙන් ඇතිවන, සම්මාදිටින් ඇතිවන උපේක්ෂාවක් එක. තවදුරටත් මේ තැන තයි දිරට යනවා. තවදුරටත් කය ගැන බලනවා. කොහොමද බලන්නේ? බලන්නේ තැනැත්තා මේ ශරීරයේ හැදිච්ච ප්‍රධාන කොටස් හතරක් ගැන බලනවා. ඒ මොනවද? ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ සතර මහා භූත රූප බලනවා. හරියට සතර මං හන්දියක ගවයෙක් හැම ගහලා ඒ සතාගේ මස් ටික වෙන් කළා තියෙන වගේ, හතර මං හන්දියක කොටස් හතරකට බෙදලා තියෙන වගේ මේ ශරීරයේ පඨවි ගතියක් තියෙනව නේද? රළු ගතියක් තියෙනව නේද? වැගිරෙන ගතියක් තියෙනව නේද? රස්නියක් තියෙනව නේද? සුණගත් තියෙනව නේද? මේ හතරෙන් නේද අනිත් ශරීරයක් හැදිලා තියෙන්නේ? ඊට වඩා දෙයක් නැහැ නේද කියලා මේ තැනැත්තාන වෙන් දකිනවා. මේකෙත් හේතු ආහාර නේද? ආහාරේ නිරෝධයෙන් සම්දේවය ඔහු නුවණින් දකිනවා. ඒකත් දැකලා ඒක තුලත් ඔහු උපේක්ෂාවටපත් වෙනවා. නැතකින් කිලෝකී උපාදීති කිසිවක් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නෑ. ටිකෙන් ටිකකින් බේරෙනවා. ඇයි එහෙම බේරෙන්නේ? මගේ කියලා දුවෙක්, පුතෙක්, ඥාතිවරයෙක් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරය ගත්තත් මොකද්ද වෙන්නේ? ඒ ගන්න ගන්න ඒ තැනැත්තා ඒ ශරීරය වෙන අනිත් දුක් ටිකත් එක්කම බාර ගන්නවා. ඒක මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට, තමන් කැමති විදියට නොපවතිනකොට ඒ දුක් ටිකත් ඔක්කොම තමන්ට ගන්න වෙනවා. අර අවිද්‍යාවෙන් ගත්තොත් රූපේ බාහිරයේ කියලා තියෙන හිතලා ගත්තොත්. එතකොට මේ දරුවා නිර්මාණය කරගන්නේ තමන්ගේම ලෝකයෙන් නේද කියන එක දැන් ටිකෙන් ටික මේ තැනැත්තාට නිර්මාණය වෙනවා. බාහිර අපි සත්‍යෙත් ඉන්නවා කියලා හිතුවට මේක තාවකාලිකව පාවිච්චි කරන ඇඳුමක් වගේ. මේක ඉස්සරම තමා රැගෙන යන දෙයක් නෙවෙයි කියන එක දන්නවා. සතර මහා භූත රූප ගැනත් මේ වගේ බලලා ඊළඟට මේ තැනැත්තා සීවතික විදියට, නව සීවතික කියලා කියනවා. සීවතික කියන්නේ මේ ශරීරය සුසාන භූමියක දැම්මොතින් මිය ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියන එක ගැන බලනවා. තමන්ගේ ශරීරය නෙවෙයි, එහෙම දාපු ශරීරයක් ගැන මොහො බලනවා. දවසක් දෙකක් ගියහම මොකද්ද වෙන්නේ? සතියක් දෙකක් ගියහම මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ටිකෙන් ටික සත්තු කාල කෑලි කැලිවට වෙන් වෙලා තියෙන කොහොමද? අවුරුද්දක් ගියහම මේක ඇට වලට වෙන් වෙන්නේ කොහොමද? අන්තිමේදී මේක දූවිලි මට්ටමටපත් වීම දක්වාම අනාගතයේ මේ ශරීරයට පත් වෙන තත්වය තම අනුවණින් බලනවා. තමන්ගේ ශරීරයත් මෙහෙමයි, අනිත් කෙනාගේ ශරීරයත් මේකමයි නේද වෙන්නේ කියන එක දන්නවා. ආහාරයෙන් ඇතිවෙච්ච ශරීරය ආහාරයෙන් නිරුද්ධ වෙන බව දකිනවා. මේ තාවකාලිකව තමයි සත්‍ය පුද්ගලික වශයෙන් නිර්මාණය කරන් හිටියට ඇත්තටම මේක අනාත්ම දෙයක් නේද, දුක්සහගත දෙයක් නේද, අසුබ දෙයක් නේද කියන එක මේ තැන තනුවෙන් දකිනවා. මේ ශරීරයට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනව විතරක් නෙවෙයි, මේ ශරීරයේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එකත් ඔහු දකිනවා. මෙන්න මේ දැකීමත් එක්ක මේ තැනත්තා දන්නවා මේ ශරීරයට හේතුව ආහාරය, ආහාරයේ නිරෝධයෙන් ශරීරය නිරුද්ධ වෙනවා කියන එකත් දකිනවා. කබලින්කාර ආහාරයත් ප්‍රකට කරගන්නවා. අසුභයේ සුභ සංඥාව දුරු වෙනවා. අසුභ දෙයක් ගැන තියෙන, අසුභ වූ මේ ශරීරයක් ගැන තියෙන සුභයි කියලා හිතාගෙන ඉන්න විපල්ලාසය වැරදි ආකල්පයට ගෙන්ඩ කඩ වෙනවා. ඒ කියන්නේ ශරීරය බැහැර කරනවා කියන එක නෙවෙයි. කලින් අපි ශරීරයකට ආසා කළේ ඇතැම් විට තමන්ගේ දරුවා හින්දා, ඇතැම් විට ලස්සන හින්දා, ඇතැම් විට තමන්ට උදව්වක් කරපු නිසානේ. ඒ සත්ව පුද්ගල සංඥාවෙන් බැඳලායි ගත්තේ. නමුත් දැන් මෙයා ඊට වඩා ඉහළ තලයේ කියන්නේ. කලින් ඇතැම් විට කෙනෙක් ලස්සනට ඉන්නකන් ආදරෙන් හිටියා. ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, ශරීරය විකෘති වෙනකොට එයාව දාලා යනවනේ. නමුත් දැන් මෙයා ඊට වඩා ඉහළ තලයක ඉන්නේ. දැන් මෙයා ඒ තමයි ඇසුරු කරන කෙනාට කරදර වෙනකොට කලින්ටත් වඩා යාට උදව් කරනවා. උදව් කරන ලොකු දර්ශනයක ඉඳගෙන මේ දුකෙන් නිදහස් වෙන මෙයාටත් උදව් කරමින් මේ ශරීරයට උපකාරයක් කරනවා. මෙන්න මේකෙන් කයේ කයano මෙයා තේරුම් ගන්නවා. මේකයි කයේ ස්වභාවය කියලා දකිනවා. එතනින් නවතින්නේ නැහැ. තව දුරටත් මේ තැන තයිදිරට යනවා. කොහොමද? වේදනාසු වේදනන් පස්සේ විහෙරති. වේදනාව පිළිබඳව වේදනාව අනුව බලමින් ඉන්නවා. සුඛං මා වේදනං වේද්‍යමානෝ සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. දුක්ඛං මා වේදනං වේද්‍යමානෝ දුක්ඛං වේදනං වේද්‍යාමීති පජානාති. අදුක්ඛම සුඛං මා වේදනං වේද්‍යාමීති අදුක්ඛම සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. මෙතනත්තා සැප දුක් උපේක්ෂා කියන මේ තුන් වේදනාව හොඳට දකිනවා. වේදනාව කිව්වම ශරීරයට එන වේදනාව විතරක් නෙවෙයි. මේක ඇසෙන් රූප දැකලා ඇති වෙන වේදනාවක් වෙන්න පුළුවන් සැප දුක්. කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් අහලා, දිවෙන් රසයක් විඳලා, කයෙන් පහසක් විඳලා, හිතට අරමුණක් ඇවිල්ලා මේ ආයතන හයම වේදනාව ඇති වෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනා වේදනා ආකාර දෙකකට කියලා තියෙනවා. තුන් ආකාරයකට කියලා තියෙනවා. පස් ආකාරයකට කියලා තියෙනවා. හය ආකාරයකට කියලා තියෙනවා. ඔහොම ගිල 108 ආකාරයකට කියලා තියෙන බුදුහාමුදුරුවෝ. එක එක න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. කුමාන න්‍යායෙන් කිව්වත් මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? ඔව්, වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. මේක දිගට තියෙන එකක් නෙවෙයි. දැන් අපේ ශාරීරික ඉරියව්ව තමයි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ හරියම සනීපය වගේනේ. නමුත් ඒ සැපයෙන් පටන් ගත්ත එකටගෙන ඒ උපේක්ෂාවට යනවා. තව දුරට තියෙනකොට මොකද්ද වෙන්නේ? ඒ සැප ඉරියව්වම දුකක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් ගැන දැන් මෙත මුලදී දැක්කම හරිය සන්තෝසයි. මුලදී කොහොම හිටියත් සන්තෝසයි නේද? කොණ්ඩේ අවුලල හිටියත් කියනවා එයා හරිම ලස්සනයි කියලා. මොන හොදල හිටියත්, හොදල නැති හිටියත් හරි ලස්සනයි කියලා කියනවනේ. නමුත් පහ වෙන වෙන්න අර නැවුම් ගති අඩු වෙලා ඊට පස්සේ වැරදීමයි පේන්නේ. පින්නතුනි මෙන්න මේ වේදනාවේ ලක්ෂණය මේක. මේක අඛණ්ඩව තමන් කැමති විදිහට පවත්වා ගන්න බෑ මේක. මෙන්න මේ අතරතේ තේරුම් ගත්ත පමණට තම උපේක්ෂණයටපත් වෙනවා. ඇයි ඔහු දන්නවා මේ ස්පර්ශය නිසා හටගත්තු දෙයක් මේ වේදනාව. ස්පර්ශය නිරුද්ධ වීම මේ වේදනාව සැප දුක් ආදී වේදනාව නැති වෙන බව දන්නවා. දැන් ඇතැමිට දුක් වේදනාවක් තිබුණත් ඒක දිගට තියෙන එක වෙනස් වීම ඔහු දකිනවා. දැන් සැපයක් තිබුණත් මේක දිගටම තියෙන්නේ නැති එකක් බව දන්නවා. දැකලා ඒක තමන්ගේ වශයෙන් ගන්නේ නැහැ. මේ වේදනාවත් විවිධ ආකාරවලට බෙදෙනවා. සාමි සංවාද සුඛං, නිරාමි සංවාද සුඛං, සාමි සංවාදොක්ඛං, නිරාමි සංවාදොක්ඛං, සාමි සංවාදුකම සුඛං, නිරාමි සංවාදුකම සුඛං විදිහට යනවා. සාමිසි කියන ආමිස සහිතව, කෙලෙස් සහිතව සැප දුක් විඳින්න පුළුවන්. කෙලෙස් නැතුව. නැත්තම් විරාගී බව සඳහා යොමු වෙලා නිවන් දකින්න යන ගමනේදී කරන ක්‍රියාවලියට සැප දුක් ලැබෙන්නත් පුළුවන්. දැන් ඔබ මෙතන වාඩි වෙලා ඉනකොට ඔබට කායික වේදනාවක් එන්න පුළුවන්. ඒක නිරාමිස දුක්ඛං. ඒක ආමිසයක් හොයාගෙන ගිහිල්ලා ලැබෙච්ච සුඛක් දුකක් නෙවෙයි. ඒක නිවන සඳහා යද්දී ඇති වෙන දුකක්. එහෙම වුණත් ඔහු දන්නව ඒකතු හේතුඵල ධර්මෙන් ඇති වෙච්ච දෙයක් කියලා දැකලා ඔහු මොකද්ද වෙන්නේ? මෙතනත් උපේක්ෂාණපත් වෙන කොහොමද? ඔව්, අජ්ජත්තන් වා වේදනාසු වේදනස් පස්සී විහෙරති. බහිද්ධා වා වේදනාසු වේදනස් පස්සී විහෙරති. තමන්ගේත් වේදනාව ඇති වෙන ස්පර්ශයෙන් ඒ ස්පර්ශ නැතිවීමෙන් වේදනාවක් නැති වෙනවා. අනිත් ශරීරවලත් මේක ඇති වෙන්නේ. කෙනෙකු වා සතුටෙන් හිටියට තමා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. සතුටෙන් උඩ පනින පමණට අවිද්‍යාවෙන් දුකක් එනකොට ඒ අඟල් ගානටම ඉසිලා ඕ වඩන බවක් දන්නවා. ඇසට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, හොඳ කෑමක් දැකලා උඩ පැනලා සතුට වෙනවනම් අනිත් පැත්තෙන් මොකද කියන්නේ? ඒ වගේ මේක අනිත් පැත්ත ලැබෙනකොට අර ප්‍රමාණයටම දුක් වෙනවා යා ඒක. ඒ නිසා මේ ස්පර්ශයෙන් ඇතිවන වේදනාව ගැන කෙනෙක් සැප දුක් විඳිනකොට ඔහු ඊර්ෂ්‍යා කරන්නේවත්, ඔහු අනිත්‍යයට බනින්නේවත් නැහැ. ඔහුට නුවණ පහදලා දෙන්න පුළුවන් නම් දෙයක් කියන මිසක් ඊට වඩා තමන් හිත නරක කරගන්න ඒ වගේ. ඒකෙන් හිනා වෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. නුවණින් ඒ දේ අපි කරන්නට ඕන. පින්නතුනි මෙන්න මේ අවබෝධයත් එක්ක මේ වේදනාවත් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අත්ති වේදනාති වා පනස සතියේ පච්චපටිතා හෝති. යාව දේව ඥානමත්ථය අනිසසෝත විහෙරති, නැච කිංචි ලෝකී උපාදීයති. වේදනාවක් තියෙනවා. නමුත් ඒක හේතුඵල ධම තුලින් හටගත්තු දෙයක් කියන එක සිත සිහිය පිහිටුවා ගන්නවා. කිසිවක් ගැන අපේක්ෂා නැතිව රාග ద్వේෂ නැතුව ඔහු වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. වේදනාව ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දකිනවා. තුන්වෙනි කාරණාව විදිහට චිත්තේ චිත්තාන පස්සේ විහෙරති සිතෙහි සිතානුව බලමින් වාසය කරනවා. සිතට සරාගං වා චිත්තං වේතරාගං වා චිත්තං සදෝසං වා වීතදෝසං වා සමෝහං වා වීතමෝහං වා සංකිත්තං වා වික්කිත්තං වා සෞත්තරං අනුත්තරං සමාහිත අසමාහිත විමුත් අයුමුත් කියපු විදිහට රාග දේශ මොහ ආදී වශයෙන් මහගත මහගත වශයෙන් මිදුණු මිදුරු නැති සමාහිත සමාහිත නොවුණු විසිරුණු විසිරුණු නැති ආදී වශයෙන් මේ හිත තියෙන විදිය ඔහු තේරුම් ගන්නවා. ඔහු ඒ තියෙන සිතත් එක්ක ගැටෙන්නේ නැහැ. ඔහු නිරීක්ෂකයෙක් විතරයි. සිතේ දැන් තියෙන ස්වභාවය තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි මේක නාම රූප නිසා මේ විඥානය හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන එක කියලා දකිනවා. සරාගික හිතක් තිබ්බත් මේක දිගට තියෙන හිතක් නෙවෙයි. මේක නාම රූප නිසා හටගත් එක නිරුද්ධ වෙනා කියලා දකිනවා. ඒකත් තමන්ගේ වශයෙන් ගන්නෙ නැහැ. අනිත් කෙනාගේ හිතක දෙයක් තිබුණත් ඔහු තේරුම් ගන්න අනිත් කෙනා රාගෙන් හිටියත්, ද්වේෂෙන් හිටියත්, එහෙම තමාට මතක් වෙන කෙනෙක් දැකලා ඔහුගේ හිත ඇතුළ බලන්න යනව නෙවෙයි. තමා වෙන කෙනෙක් ගැන සිහි කරනකොට ඔහුගේ ස්වභාවයත් මේකයි නේද? මේ අනිත්‍ය වූ නාම රූප වලින් හටගත්තු විඥාණය එතෙම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒකිට කිසිවක් ආශාවකට ඇලීමකටපත් වෙන්නේ නැහැ. ඇයි මේ හේතුඵල ධම නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා? මායූප මංච විඥානං. ඔහු වේදනා බුබුලෝපමා වේදනාව දිය බුබුලක් වගේ දන්නවා. පේන පින්ඩූපමං රූපං රූපයේ පේන පිනක් වගේ දකිනවා. වේදනාව දිය බුබුලක් වගේ දන්නවා. මායූප මංච විඥානං විඥාව මායාවක් කියලා දකිනවා. එතකොට චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ පිරිසින දැනගන්නේ කරන්නේ. කායනුපස්සනාවෙන් කරන්නේ රූපස්කන්ධය ප්‍රකට කරගන්න එක. වේදනානුපස්සනාවෙන් කරන්නේ වේදනාස්කන්ධය ප්‍රකට කරගන්න එක. චිත්තානුපස්සනාවෙන් කරන්නේ සිත පිරිසිඳ දැනගන්න එක. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන්හි ධර්මයන්ව බලමින් වාසය කරනවා. චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥානය දැනගන්න එක. ධම්මානුපස්සනාවෙන් කරන්නේ සඤ්ඤා චේතනා දෙක දැනගන්න එක. නැත්තම් සිතිවිලි ගැන දැනගන්න එක. සිතයි සිතිවිලි කියන දෙකක්. සිත කියන්නේ ප්‍රගුණ ස්වභාවය. ඒක එන එකට ඇතුළත් වෙන දේ සිතිවිලි විදිහට සලකනවා. මේ දෙකම වෙන් කරන්න බෑ එකට යන්නේ. මේ දෙක නෙමෙයි පහම එකට යන්නේ ස්කන්ධ පංචක මේකට යන්නේ. මේ අපි කරන්නේ නුවණින් බෙද බෙද වෙන් කර කර කෙලෙස් ඇති නොවන විදිහට හිත මුදව ගන්න එකයි මේ කරන්නේ. මෙන්න මෙතෙන්දී ධම්මේසු ධම්මානුපස්සී විහෙරතිගෙන් තමයි ඍජු ලෙසම අපි කෙලෙස් එක සටහනට යන්නේ. මෙතෙන්දී කාමච්ඡන්දාදී නීවරණ තියෙනකොට මේ නීවරණ තියෙන බවක් දන්නවා. නැති වෙනකොට නැති බවක් දන්නවා. නැති එක එන හැටිත් දන්නවා. එන එක නැති වෙන විදියක් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදෙන විදියක් දන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තියෙනකොට දැම්මගේ ළඟ මේව තියෙනවා කියලා දන්නවා. නැති වෙලාවේදී නැති බවක් දන්නවා. නැති වෙච්ච එක එන හැටිත් දන්නවා. මෙන්න මේ දේ අනුවණින් බැලුවොත් සුභ සංඥාව අනුවණින් බැලුවොත් රාගයක් ඇති වෙනවා කියලා දන්නවා. අසුභ දේ තියෙන තැන ආයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් ද්වේෂය ඇති වෙනවා කියන එක දන්නවා. නූපන් එකේ ඇතිවීමක් දන්නවා. ඇති වෙච්ච එකේ නිරුද්ධ වීමක් දකිනවා. සුමාරමුණක් ඇති වෙච්ච රාගයක් ඇති වෙච්ච වෙලාවේදී ඒක අසුභ විදියට මෙනෙහි කරොත් නුවණින් රාගය නැති වෙන බවක් දන්නවා. තමන්ගේ ළඟ දැනට ප්‍රහීන වෙලා තියෙන කාමච්ඡන්දාදී නීවරණ නැවත නූපදෙන විදියක් දන්න. ඇයි තමන්ගේ ළඟට කෙලසක් එනකොට හරියට අර ලස්සනට තමා ඉන්න වෙලාවේදී තමන්ගේ කරට අර මැරිච්ච මීයෙක්ගේ කුණක් දානවා වගේ තමන් කැමති නෑ තමන්ගේ මේ ලස්සන හිතට බාහිර මේ අපිරිසුදු දේවල් දාගන්න. තමන්ගේ ද ලස්සන මලක් වගේ හොතියාගන්න. මෙන්න මේ විදියට ඔහු මානසිකාරය නිසා මේ සිතුවිලි ඇති වෙන ආකාරයක් දකිනවා. මේ සංඥා චේතනා කියන දෙක ඒකවත් ඔහු නිති වශයෙන් ගන්න නැහැ. ඒකත් ඔහු මනසිකාරේ කරපු නිසා නේද මේක ඇති වෙන්නේ කියලා දගෙන. ඊට පස්සේ තවදුරටත් තේතනත් ආ යනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයත් ඒකේ හට ගැනීම නිරුද්ධ වීමක් දකිනවා. හැම මොහොතෙම මේ රූපය ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් සත්තංගම විදියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ ඇතිවීම නැතිවීම දකිනවා. තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මේ තැනැත්තා මොකද්ද වෙන්නේ? ආයතන දිහා බලනවා. ආයතන කියන්නේ මොකද්ද? ඇස චක්කුංච පජානාති රූපංච පජානාති යංච තදුබයං පරිච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඇස දකිනවා රූපය දකිනවා මේ දෙක නිසා ඇතිවන සංයෝජනයක් තියෙනවා නම් ඒකත් ඔහු දන්නවා. යතාච අනුපන්න සංයෝජනස උප්පාදෝ හෝති. නූපන් සංයෝජනයන්ගේ ඇතිවීමක් දන්නවා. උප්පන්නස සංයෝජනස පහනං හෝති තංච පජානාති. උපන්නව සංයෝජනයේ ප්‍රහිණ කරන විදියක් දන්නවා. පහිනස්ස සංයෝජනස්ස අනුපාදෝ හෝති තංච පජානාති. නූපන් සංයෝජනයාගේ නැවත නූපදීම ප්‍රහිණ කරපු සංයෝජනයාගේ නැවත නූපදීමත් ඔහු දකිනවා. එන්න එන්නම මේ තැනැත්තා තමන්ගේ හිත පැත්තෙන් ඉන්නේ කොයිවෙලේ. මුලදී කයින් පටන් ගත්ත කෙනා ටිකෙන් ටික වේදනාව දිහා දැකලා හිත ගැන බලලා දැන් මේ සිත ගැන බලලා දැන් ඔහුට බාහිර අයත් එක්ක නෙවෙයි ගනුදෙනු තියෙන්නේ, තමන්ට ගනුදෙනු තියෙන්නේ තමන්ගේම චිත්තචෛතසිකයත් එක්ක. එයා ඔහු දන්න ඔහුට දුකෙන් නිදහස් වෙන්න ඕන. ඔහු අනිත්‍ය නිවැරදි කරන්න නෙවෙයි යන්නේ. ඔහුට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඔහු මහා දුකකින් මහා බරකින් ඉන්නේ. අන්නේ බාර නික්කේපණය කරන්න බර බිම තියන්නේ මේ තැනැත්තා උපරිම උත්සාහ කරන්නේ. උත්සාහ කරන මේ ගමනේදී මේ තැනැත්තා ඇස කන නාසාදී ඉන්ද්‍රිය වලට දක්ෂ වෙනවා. කොහොමද? මෙතෙන්ද කියනවා ආයතන කුසලතාවය කියලා. මේ ඇස ආදී ආයතනත් පෙරපසු නොවි මේ මොහොතේ හටගන්න දෙයක් කියලා දකිනවා. ඇස කියන එක රූපය ආදී බාහිර හේතු ටික තියෙන තැනදී අවධානය තියෙන තැනදී මේ ආයතන හටගන්නේ. මේ ආයතන අඛණ්ඩව යන්නේව නෙවෙයි කියලා දකිනවා. හැම මොහොතෙම ඇස හට ගන්නවා, කන හට ගන්නවා, මේවා දිගට අඛණ්ඩව තියෙන දේවල් නෙවෙයි. ඒ වෙලාවේදී හේතුඵල ධහම මත අනාත්ම වශයෙන් හැදෙන දෙයක් කියන එක දන්නවා. මේක තමයි කෙනෙක්ගේ සැබෑ දක්ෂතාවය කියන්නේ. මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. The skillfulness in senses. හැම ආයතනයක්ම මේ මොහොතේ හට ගන්න බව දකිනවා. මෙහෙම දැකලා සතිය ටිකෙන් ටික ඉදිරියට යන තැනැත්තා ඊට පස්සේ මෙයාගේ ළඟ මේ සතියම අර ඉන්ද්‍රිය බල ආදී වශයෙන් දිනු වෙලා දැන් මේ තැනැත්තාගේ ජීවිතයේහි සතිය බෝධි අංගයක් බවට වැඩෙනවා. බොජ්ජංගයක්. ඒ කියන්නේ මේ අවස්ථාවන්ට මේ තැනැත්තා සිහියෙන් ඉන්නේ කොහොමද? විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමි. දැන් යා උපරිම ලෙස විවේකේ හදාගෙන තියෙන්නේ. මොකද්ද විවේකය කියලා කියන්නේ? මොකක්වත් වැඩ නොකර ලී උදාලා ඉඳීමද? නෑ, මෙයා වෙනදටත් වඩා උදෙන් අවදිය වැඩට යනවා. ඔහු මනසින් විවේක අරගෙන ඔහුගේ මනසේ අනවශ්‍ය දේවල් අයින් කළා. ධර්මයේ සඳහා විවේකයේ වැඩි කරගෙන ඔහුට වැඩ නොකර ඉඳීම නෙමෙයි විවේකය. ඔහුට විවේකය තමයි සතර සතිපට්ඨාන තුල ඉන්න එකයි විවේකය. සතර සතිපට්ඨානෙන් බැහැර වෙන එකයි අවිවේකය ඔහුට. ඇයි? සතර සතිපට්ඨානෙන් බැහැර වුණොත් මොකද වෙන්නේ? ඔහුට මහත් වූ දුක් ටිකක් විඳින්න වෙනවා. අනිත්‍යයෙන් බැනුම් අහන්න, ගුටි කන්න වෙනවා. එන නිවුස් එකට දුක් වෙන වෙනව ඔහුට අහනහන එකට. අන්න ඒකටයි ඔහු ලියු දීලා තියෙන්නේ. ඔහු දැන් මේ සතර සතිපට්ඨානය තුළම විවේකයට බරව, නිරෝධයට බරව, විරාගයට බරව නිවන පැත්තට යොමු වෙලා මේ තැනැත්තා ඉන්නේ. සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග කියන ධර්මයමයි නිතර මෙනෙහි කරන්නේ. ධර්ම කරුණමය සාකච්ඡා කරන්නේ. නිතරම ඔහුට ධර්මය ඇහිවීම තමයි ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. සති ධම්මවිජේ විරිය දැඩි විරියක් ඇති වෙනවා. එන්න එන්නම මේකෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන කියලා. දැන් කොරෝනා වලින් බේරෙන විතරක් නෙවෙයි මේ දුක් ටිකෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕන කියලා විරියක් හටගන්න. මොකද කොරෝනා වලින් බේරුණත් අපිට මරණය නිදහස් වෙන්න බෑ. අපට මහලුවීම නිදහස්සන බෑ, මරණය නිදහස්සන බෑ අපට, අපිට අනිතගේ බැනුම් වලින් දුක් ටික නිදහස්සන බෑ අපට. අන්නේ දුක් ටික නිදහස් වෙන නම් මේ තැනැත්තා මොකද කරන්නේ? අප්‍රමාදීව මෙන්න මේ සතිය ධම්ම විජය ඇති කරගෙන දැඩි වීරියෙන් කටයුතු කරනවා. ඊට පස්සේ ප්‍රීතිය, ඒ වීර නිසාම ධර්මයත් එක්කිනකොට දැඩි ප්‍රීතියක් ඇති වෙනවා. වෙනද බාහිර දේවල් මත ප්‍රීතිය ඇති වෙච්ච කෙනා දැන් ඔහුගේ ප්‍රීතිය තමන් විසින්ම ගොඩනගාගෙන අභ්‍යන්තර ආධ්‍යාත්මික ප්‍රීතියකින් මේ තැනැත්තා ඉන්නේ. තමන් ධර්ම කරුණ මෙනෙහි කරනකොට එන්න එන්නම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවණත් එක්කයි තමන් ඉන්නේ. තමන්ට පිළිසරණක් තියෙනවා, රැකවරණයක් තියෙනවා. ඒ ප්‍රීතියම පස්සද්ධියක් බවට පත් වෙනවා. කීත චෛතසිකවල නැත්තම් කායික වශයෙන් ඒ තැනැත්තා සංසිඳීමට පත් වෙන වෙන්නේ. සිත කය දෙකම සැහැළු වෙන කෙනෙක් බවට පත් වෙනවා. සමාධියට පත් වෙන ඒ තැනැත්තා එන්න එනම හිත සමාධිමත් වෙනවා. ඔහු වැඩිපුර කාලය ගත කරන්නේ සමුදිවැය බලන්න. ඔහුට විවේකයක් ගන්න ඕන නම් ඔහු විවේකයට කරන්නේ සමතයක ඉන්න එක. මෛත්‍රී භාවනා වඩනවා, බුද්ධානුසතිය වඩනවා, ධාතු මනසිකාර මෙන්න මේවා විවේකයට කරන්නේ. අරක තමයි ෆුල් ටයිම් කරන්නේ. ෆුල් ටයිම් සමුදිවැය කළා විවේකයක් ඕනෙලාට පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ඕන නම් ඒකෙදි තමයි සමතේ ටිකක් වඩන්නේ. ඔහුගේ මේන් ජොබ් එක තමයි සමුදේය බලන එක. පාර්ට් ටයිම් එකක් හෝ රෙස්ට් එකක් ගන්න එක තමයි සමතේ කියලා කියන්නේ. මේ ධර්ම තුල එන්නේ නැමියා උපේක්ෂාවටපත් වෙනවා. ඔහු ධර්මයේ දැකලම අභ්‍යන්තරයේම නිවන කෙනෙක් බවටපත් වෙනවා. මෙහෙම මෙන්න මේ සති සම්බොජ්ජංග ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේකා කියන මෙන්න මේ කරුණු වලින් සම්පූර්ණම ජීවිතය හසුරුවන කෙනෙක් බවට පත් වෙනවා. අපි අර මුලදී සඳහන් කළේ හරියට එයා පොට්ටේකට සමීපුණාට පස්සේ තනිකරම පයිලට් නෙවෙයි ගුවන් තොටුපළෙන් එයා ෆ්ලයිට් එක කන්ට්‍රෝල් කරන මට්ටමට එනවා. දැන් මෙයාත් මේ දහම් මගේ ඉදිරියට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බොජ්ජංග වලින් හැන්ඩල් කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම යනවත් එක්කම තවත් දුරටත් එයා ඉදිරියට ගිහිල්ලා එයා කලින් සුතමේ ඥානෙන් අහලා තිමිච්ච චතුරාර්ය සත්‍ය, කලින් කල්යාණ මිත්‍රයන් විසින් අසා දැනගෙන තිබුණු ගමනාන්ත ලිපිණය ඔස්සේ ශ්‍රද්ධාවෙන් සද්ධාති තථාගතස්ස බෝධින් කිය විදියට තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන විශ්වාසයෙන් ලිපිණය නෙවිගේටරයට දාලා පටන් ගත්තු කෙනා දැන් මේ ටිකෙන් ටික නගරයට ළඟා වෙලා ඒ නගරේ අසිරිය බලනවා. සුතිමේ ඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ දැනගත්තු කෙනා දැන් මේ ගමනාන්තයට ගියාට පස්සේ චතුරාර්ය සත්‍ය ඔහුගේම දැසින් පේනවා. දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච, දුක්ඛ නිරෝධංච, දුක්ඛ නිරෝධගාමී පටිපදංච. දුක කියන්නේ මොකද්ද? ජාති ජරා මරණ ආදී දුක් ටික. නැත්තම් අර මුලින්ම ඇතිවන ස්කන්ධ පංචකය විඥාන චර්යා විදිහට අටගන්න ස්කන්ධ පංචකය දුක සත්‍ය. අන්නේ දුක සත්‍ය පිළිබඳ නොදැනගත්තොත් ඇතිවන ජරා මරණ ආදී ටිකක් දුක සත්‍ය. නමුත් අර මුල් දේ තමයි තේරුම් ගත යුතු නියම දේ. ඒ දේ හරියට තේරුම් නොගත්තොත් තමා පංච උපාදාන ස්කන්ධයට යන බව පිළිබඳව මේ තැනැත්තා තේරුම් ගන්න. ඊළඟට දුක සමුදයක් තේරුම් ගන්නෝ. මොකද්ද දුක සමුදය කියලා කියන්නේ? දුක සමුදය කියලා කියනකොට පිනොතුනි මෙතෙන්දී දුක සමුදයට අදාළ කාරණා ගානක් එක දිගට කියනවා. ඇසෙන් රූපයක් දැකලා දුක ඇති වෙන්නේ කොහොමද? ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය ආදී දේවල් වලින් තමයි දුක හටගන්නේ. දුක කියලා කියන්නේ මොකද්ද? යම් කිසි දෙයකට තියෙන ආසාව හෝ අමනාපය. මේ දෙකම ඇති වෙන්නේ කොහොමද? ඇස ආදී ආයතන වලට යමක් ස්පර්ශ වීමෙන්. ඇස ගත්තොත් ඇසෙන් එක එකින් නෙවෙයි හේතු ගානක් එක දිගටම ඊට සම්බන්ධ වෙනවා. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සය වේදනා, රූප තණ්හා, රූප සංචේතනා, රූප සංඥා, රූප විතක්ක, රූප විචාර. ශබ්දයටත් එහෙමයි. ශබ්දය කන, ශබ්දය සෝත විඥානේ, සෝත සංපස්සය, සෝත සංපස්සය වේදනා, සද්ද තණ්හා, සද්ද සංචේතනා, සද්ද සඤ්ඤා, සද්ද විතක්ක, සද්ද විචාරාදී හැම එකක්ම අංග 10ක් කරා යනවා, 60ක් කරා යනවා. දුකට හේතුව දුක්ඛ සමුදය විදිහට කියන්නේ මොකද්ද? එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව මොකද හටගන්නේ? මෙන්න මේ එක එක ආයතන වලට අදාළ කරුණු 10ක් එරෙහි තමයි ආසාව හටගන්නේ. ඒක තුල තමයි අපි වාසය කරන්නේ. දුකට හේතුව තෘෂ්ණාව කියන්නේ මෙන්න මේ ආයතන හරහා ලබන අත්දැකීම් වල ප්‍රතිඵලය. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? එත්තේ සා තණ්හා පහියමානා පහියති, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ආසාව අඩු කරගන්න නම් අඩු කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දේවල්ට තියෙන ආසාව තමයි නැති කරගන්න තියෙන්නේ. හැබැයි ඒක නැති කරගන්නේ තමාට නිකන් බෑ. අන්ධකාරය නිකන් අයින් කරන්න බෑ. කොහොමද අන්ධකාරය අයින් කරන්නේ? අන්ධකාරය අයින් කරන්න ප්‍රඥාව නැමැති ආලෝකය දල්වන්නට ඕන. ස්කන්ධ පංචකයේ සමුදය දකින නුවණකින් සම්මා දිට්ඨිය ආදී අංග තුල වාසය කිරීමේ ප්‍රතිඵල විදියටයි මේ තැනැත්තාට ප්‍රඥා ලෝකය පහළ වෙන්නේ. එතකොට තමන්ගේ ජීවිතයම වෙන්නේ ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, මේ කුමන ආයතනයෙන් ගත්තත් තමන්ට සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ පංචකයක් හටගෙන එතනම නිරුද්ධ වීම කියන එක මේක නෙවෙයි දකින්න. දකින්න දකින්න මොකද වෙන්නේ? ඒ තැනැත්තාට මේ කෙලෙස් අඩුවීමෙන් ලැබෙන නිරාමිස සුවය දැනෙනවා. දැනෙන්න දැනෙන ඒ තැනැත්තා වීරියෙන් මේ දහම තුළ ඉදිරියට යනවා. මෙන්න මේ විදියට ධර්ම කරුණු අනුව ධම්මේසු ධම්මානුපස්සී කියපු විදියට දැන් මේ අපි සඳහන් කළේ සිතිවිලි වල සිතිවිලි අනුව බලමින්, නැත්තම් සංඥා චේතනා දෙක පිළිබඳව කුසල අකුසල දෙකත් ගැනම මේ දිග විස්තරයන් තිබුණට ඉහළම ප්‍රඥාවන්ත කෙනෙකුට නම් ඕනනම් මේක දෙකක් විතරක් බලන්න පුළුවන්. මොකද්ද? කුසල අකුසල පැත්තෙන් පංච නීවරණ, කුසල පැත්තෙන් එයාට ඕනනම් බලන්න පුළුවන් බොජ්ජංග ටිකක් බලන්න පුළුවන්. සමහර සූත්‍ර වල මේ ලොකු විස්තරයක් නෑ. ධම්මානුපස්සනාවේ දෙකයි තියෙන්නේ, නීවරණයි බොජ්ජංගයි විතරයි තියෙන්නේ. තවත් සමහර තැනක චතුරාර්ය සත්‍ය විතරක් බලන්න කියලා ධම්මානුපස්සනාවට දැක් වෙනවා. මෙන්න මේ විදියට කායනුපස්සනාදී මේ කරුණු ටික දැනගැනුට මොකද වෙන්නේ? කය ගැන තේරුම් ගන්නකොට ඒ ශරීරය ඇතිවන ආහාරය තේරුම් ගත්තා. ඒත් එක මේ දැනත්තා රූපස්කන්ධය ප්‍රකට කරගත්තා. ඒ වගේ මේ දැනත්තා රූපේ නැමැති කොටස තේරුම් ගත්තා. ඒ විදියට ජීවිතය අවබෝධ කරගන්නවා. වේදනාව ගැන දැනගත්තු කෙනා, වේදනුපස්සනා වඩපු කෙනා වේදනා ස්කන්ධය ප්‍රකට කරගත්තා. වේදනාව ස්පර්ශයෙන් ඇති වෙන දෙයක් කියලා දන්නවා. ඊළඟට ඒ තැනැත්තා පස්ස ආහාරයේ ස්පර්ශයේ නැමැති ආහාරයේ තේරුම් ගත්ත වෙනවා. එතුණුත් නිරෝධයටපත් වෙනවා. ඊළඟට ඒ තැනැත්තා හිත ගැන තේරුම් ගන්නකොට, චිත්තානුපස්සනා වඩනකොට විඥාන ආහාරයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එයා අනිත්‍යෙහි නිත්‍ය සංඥාව දුරු කරගන්නවා. මෙතෙක් නිත්‍යය කියලා හිතන් හිටියේ ලෝක අනිත්‍යතාවය තේරුම් ගත්ත කෙනෙක් බඩපත් වෙනවා. ඒත් එක්ක මෙයා විඥානුත් නිදහස් වෙනවා. ඊළඟට ඒ තැනැත්තා ධම්මේසු ධම්මානුපස්සී විර කියපු විදියට ධම්මානුපස්සනා ප්‍රකට කරගන්නකොට, වඩනකොට එයා මනෝ සංකේතන හරිය තේරුම් ගත්ත කෙනෙක් බඩපත් වෙනවා. මනෝ සංකේතන හරිය තේරුම් අරගත්තු කෙනා අනාත්මෙහි ආත්ම සංඥාව දුරු කරපු කෙනෙක් බඩපත් වෙනවා. මේ තැනැත්තාට දැන් උදෑසන පටන් රාත්‍රී දක්වා කරන්න වැඩ ලිස්ට් එකක් දැන් තියෙනවා. ඒක වෙනද වගේ හිතට බර දෙයක් නෙවෙයි. ඔහුට මේක හුස්ම ගැනීම වගේ දෙයක් බවට පත් වෙනවා. ඇයි ඒකට හේතුව? හුස්ම ගන්න එක කාටවත් බරක් නෙවෙයි, මහන්සියක් නෙවෙයි. රාත්‍රියේ නිින්දට ගියත් ඒක වැටෙන හුස්ම ටික. මේ වැඩසටහන පටන් ගත්තේ ආනාපානසති භාවනාවෙන්, කායනපස්සනාව. අන්නේ ආනාපාන සතියටම සතිය සිහිය නුවණ යෙදීමයි තියෙන්නේ. ඒ යොදන පමණට නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු විදියට මේ ආශ්‍රිතව නිතරම හිත තියාගෙන ඉන්නවා. මෛත්‍රී භාවනා වඩමින් ඉන්නවා. කය ගැන මතක් වෙනකොට සතර මහා භූත රූප වලින් හැදිච්ච එකක් කියලා දන්නවා. දරුවෝ ගැන හිතනකොට ඒයගෙත් දන්නවා මේ හතරේ කියලා. වෙනත් කෙනෙක් දකිනකොට දේතිස් මුණපේ මතක් වෙනවා. සරාගම් වාචිත්තං කිවිද රාග සහිත හිතක් තියෙනකොට දකිනවා. වාඩි වෙනකොට අමාරු එකක්. කායික වේදනාවක් දැනෙනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගෙන නිර්දනවා කියලා දකිනවා. ඒ අතරේ සතිය වැඩි වෙනකොට දැන් සතියින් ඉන බව කියලා බොජ්ජංගියක් කියන එක දන්නවා. මේ තැනැත්තාට හැම මොහොතෙම ඔහුගේ පිරිපුන් ජීවිතයක් වටපත් වෙනවා. ඔහුට ජීවිතේ එපා වෙන්නේ නැහැ. අනේ මට පාළුයි කම්මැලි කරන්න වැඩක් නැහැ. බලාගත්තුත බලාගෙන ඉන්න දෙයක් නැහැ ඔහුට. අවසානයේදී මේ සියලුම දේවල් ලිහිලම ප්‍රතිඵලය මොකද්ද? බුදුහාම දේශනා කරනවා පෘථග්ජන පුද්ගලයාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේක පුද්ගලයාට පිරිනිවනතෙක් සුවදායව වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරුද්ධ වීම බලන්න. බලන්න බලන්න මේ තැනැත්තා බාහිර දෙයක් දැක්ක ගමන්, අත්දැකීමක් ලැබුණු ගමම බලන්නේ අභ්‍යන්තරයේ කීත චෛතසික ටික, නාම රූප විඥාන ටික හටගෙන නිරුද්ධ ආකාරය දකින්නේ. ඒ දකින දකින් මේ තැනැත්තා නාම කායේ පටිග සම්පස්සෙට යන්නේ නැහැ. සිතිවිල්ල කවට පස්සේ ඒක හොයාගෙන බාහිර අරමුණු වලට යන්නේ නැහැ. රූප කායේ අදිවචන සම්පස්සෙට යන්නේ නැහැ. රූපයක් සම්දියක් දැක්කාම ඇහුණාම ඒකේ අතීත චීත සැසිතිකට ගිහිල්ලා ඒ අතීත අත්දැකීම ජීවත් වෙන්නේ නැහැ ඒක නැත්තම්. මෙන්න මේ අවබෝධයත් එක්කම පේන පින්ඩූපමං රූපං, රූපේ හරියට පෙන පිඩක් වගේ ඉතාම නිසරු දෙයක් මේක. තමන්ට කියලා මෙහෙම තිබුණාට එක මොහොතින් මේක වෙන් වෙනකොට මේක කැඩිලා බිඳිලා යන දෙයක් නේද? මේක හටගෙන ඉඳුන දෙයක් නේද? විඥානය මේකෙන් අයින් වුණොතින් මේක තවදුරටත් අපේ ගෙදර කට්ටිය තියන් ඉන්නේ නැහැ. ඕ ඉක්මනට කතා කරලා යවන ගෙදර අපිරිසුදු වෙයි කියලා තියාගන්නේවත් නැහැ. තින්නතුනි පෙන පිඩක් වගේ කියන එක මෙන්න මේක තේරුම් ගන්නවා. වේදනා බුබුලු උපමා, වේදනාව දිය බුබුලක් වගේ. ඒ ඇතිවන කායික මානසික වේදනා හුඟක් වෙලාවක් තියෙනව නෙවෙයි, අර වැස්ස වෙලාට වතුර බිඳුවක් වැඩිලා පොඩ්ඩක් ගෙඩියක් වගේක් ඇති වෙලා එතනම නිරුද්ධ වෙන බව දකිනවා. මරිචි උපමා සංඥා. සංඥා කියන තමන් හඳුනගන්න දේවල් හරියට මිරිගුවක් වගේ. කාන්තාරයේ පාරක් රත් වුණාම ඈත පේන අර වතුර වගේ දිස්සෙන මිරිගුවක් වගේ කියන එක මේ තැනැත්තා දකිනවා. සංඛාරා කඳලූපමා. සංස්කාර හරියට චේතන හරියට කෙසල් කඳක් වගේ කියලා දකිනවා. කෙසල් කඳ හරියක් තියෙන දෙයක් නෙවෙයි, බොහොම සැහැල්ලු යන දෙයක්. කොච්චර අපේ සංස්කාර තිබුණත් අපි හිතාගෙන ඉන්න මේ සසරට යන දෙයක් කර්ම බිඳිනවා, බිඳින සත්වෙක් ඉන්නවා, මං අපායට යන්න පුළුවන්, මගේ අතින් මෙච්චර කර්ම වෙලා තියෙනවා කියලා හිතුවත් මේ තැනැත්තා මේ ධර්ම මාර්ගයේ තුල කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජයගත්තොත් යාට ආනන්තර කර්ම හැර ඕනම කර්මයක් මේ ධර්මයෙන් ජය ගන්න පුළුවන් කියන එක දකිනවා. ඇයි ඒ? එයා සමුදේවය දකින තුල සදා සතෝ කියපු විදියට අකණ්ඩව එයා සතිය තුල හිටියොත් එයාට අතීතයේ යාගැතින් මැරිච්ච සත්‍යයක් මතක් වුණත් ඔහු දන්නා රූපයට හිත යන්නේ නැහැ. ඔහු චිත්තචෛතසික ටික හටගෙන නිරුද්ධන ආකාරයෙන් දකින්නේ. ඒ නිසා තමයි අඟුලිමාල හිමියන් අතින් සිය ගානක් අයගේ ජීවිත හානි වුණත් උන්වහන්සේ නැවත රූපයට ගිහිල්ලා උන්වහන්සේට ඒකේ දුක් ටික හිමි වුණේ නැහැ. උන්වහන්සේ සිතුවිල්ල හිතනකොටම තමන්ගෙම චිත්තසහිතසික ටිකක් නේද කියලා උන්වහන්සේ කර්මක්ෂය කරපු කෙනෙක් බාටපත් වුණා. උන්වහන්සේට ඒ කර්මයේ ප්‍රතිවිමෙන් ඍතුපත්යෙන් යම් යම් හේතු ටිකෙන් ප්‍රතිඵල ලැබුණට මානසිකව චේතනා වශයෙන් එන දුක් ටිකෙන් සම්පූර්ණයම නිදහස් වුණා. අද අපට අපෙන් මේ චඩුපාඩුවන් නිසා අපි පසුතැවෙන්නේ ඇයි? අපි පසුතැවෙන්නේ ඒ චේතනා ටිකේ අනිත්‍යතාවය දකින්න නැති නිසා. අනේ අහවලට මගේ අතින් වැරදිලා වචනයක් කියුණා නේද? මම ඒක නොකිය හිටියනම් හොඳ නේද? මං එදා කරපු දේ හොඳ නැහැ නේද? මේකට හිතෙන්නේ ඇයි අපට? මේ අවිද්‍යාව නිසාම වෙන්නේ. හරියට අපි මේ ධර්මයේ තේරුම් ගත්තොත් අනිත්‍යතාවය අපි හරියට පුහුණු කරවතින් අපට ඒ චේතනා ටිකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. මායෝග මංච විඥානං, විඥාව කියන්නේ මායාකාරයක් කියලා දකිනවා. මැජික් පෙන්වන කෙනෙක් වගේ එක එක නැති දේවල් තියෙන විදිහට පෙන්වනවා. කෝඩුවකින් පරේයක් කරන් පෙන්වනවා. ඈ එකපාරම ලේන්සුවක් අරන් ඒ ලේන්සු 10ක් විතර එක දිගට පෙන්වනවා. මෙන්න මේ වගේ මායාව කියන්නේ අපේ හිත සම්පූර්ණයෙන්ම මායාවක් කියන එක දකිනවා. අන්නේ මායාවම උපයෝගී කරගෙන අපි දක්ෂ වෙනවා මේ නිවන මාර්ගයේ ඉදිරියට යන්නට. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් අකණ්ඩව මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා නම් ඒ තැනැත්තා න රූපං අත්වතෝ සමනුපස්සති, මේ රූපය තමන්ගේ කියලා ගන්න. රූපවන්තං වාත්තානම්, රූපය ආත්ම සහිත දෙයක් කියලා ගන්න. රූපස්මින් වාත්තානම්, රූපය තුළ ආත්මය තියෙ කියලා ගන්නෙත් නෑ. අත්තනිවා රූපං, ආත්මය තුළ රූපය තියෙ කියලා බැස ගන්නෙත් නෑ. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයටම තමන්ගේ කියලා ඒ තුළ බැසගෙන හිත බසින ගතියෙන් අඩු වෙනවා. ඒ අඩුවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ තැනැත්තා පංචස්කන්ධයේ මේකයි කියලා තේරුම් ගන්නවා, බර මේකයි කියලා තේරුම් ගන්නවා. බාරාහවේ පංචස්කන්ධා, බර කියන්නේ මෙන්න මේ පංචස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ, බර අරගෙන යන්නේ මේ අපට පුද්ගලිතය කියන්නේ. බාරා දානං දුක්ඛං ලෝකේ, බර ඔසවාගෙන යෑම දුකක්. බාර නික්කේපනං සුඛං, බර දිමින් තිබීම සෝය. මොකද්ද බර මෙමින් තිබීම කියලා කියන්නේ? අර ස්කන්ධ පංචකයේ සමුදේ වේය දකින පමණට ඒක නැත්තා මොකද්ද වෙන්නේ? ඒක නැත්තා අතීතයේ තුල කෙලෙස් වලින් බැස ගන්න ගතිය එන්නේ මඩු වෙනවා. ආශ්‍රව තුල හිත බැස ගන්න ගතිය අඩු වෙලා එයා නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ගෙදර කොළරොඩු කුණු මොනවාක්වත් නැත්නම් ඩස්බින් වල තමන්ට ලොකු උසහනයක් මනසට. ඒක තියෙනකම් බයයි. ඊළඟ සතියේ වාහනේ එනකම් බලාගෙන ඉන්නේ වාහනේ මිස් නොවෙතින් කොළ ටික එකතු වෙයි කියලා බයයි තමන්ට. පින්නොතින අන්නේ වගේ තමයි අපිත්. අපි දැකපු අහපු දේවල් වල ඉතුරු වෙලා තියෙනකම් අපිට බයයි හිතට. බය කියන්නේ මොකක්ද? දෙක පැත්තකින් ආසාව, අනිත් පැත්තෙන් අමනාපය. මේ දෙකම තුල අපි මේ ජීවිතය ගත කරන්නේ. අන්නේ දෙකෙන් නිදහස් වෙන නම් කල්යාණ මිත්‍රාස්සෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා මෙන්න මේ ධම්මගේ තේරුම් අරගෙන අප්‍රමාදීව සතර සතිපට්ඨාන තුල වාසය කරන්න. මේක තමයි යම්කිසි කෙනෙකුට මේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම රැකවරණය. ඒතනත්තා ගන්නවා හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා, බලන බැලමක් පාසා. ඒතනත්තා හැම මොහොතෙම මෙන්න මේ සතර සතිපට්ඨාන නැමැති භූමියේ වාසය කරමින් සමුදේ වැය නැමැති දියමන්ති කණ්ණාඩිය කැළඳගෙන සියලුම දේවල් පිළිබඳව ඔහුගේ කණ්ණාඩි දෙක ඇහැට විතරක් නෙවෙයි කනටත් දාලා තියෙන්නේ, නාසයටත් දාලා තියෙන්නේ, දිවටත් ලෙන්ස් එකක් දාලා තියෙන්නේ, මනසටත් ලෙන්ස් එකක් දාලා තියෙන්නේ, ආයතන හයටම ලෙන්සස් හයක් දාලා තියෙන්නේ දියමන්ති වලින්. මොකන්ද ඒ දියමන්තිය? මේ කුමන ආයතනයෙන් අරමුණක් ආවත් ඒ අරමුණ කියන්නේ අහොත්වා සම්බුතං හොත්වා නවීසති, පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුදුනා කියලා. මේ ලෙන්ස් එක හරියට දාගෙන තමයි මොන කෑම කෑවත් කමන්නේ, මොන සින්දු ඇහුව කමන්නේ, මොන ගමන ගියත් කමන්නේ, මොන සුවඳක් තින්දත් කමන්නේ, මොන ඇඳුමෙන්දත් කමක් නැහැ, මොන වචනේ කිව්වත් කමන්නේ තමයි. ඒ හැමදේම මෛත්‍රී හදවතින් ප්‍රඥා සාගත සිතින් එයා හැමදේම කරා. එයා හැමදේයක්ම කුසල කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ ජීවිත කාලය ලෞකික වශයෙන් කරන්න පුළුවන් ඉහළම කුසලයේ දැනත්තා කරගන්නවා. මුළු ලෝකෙම තියෙන කුසල දහම යා සතුට සිතින් අනුමෝදන් වෙනවා. යා සුගතියට සියලුම සුසුකම් සපුරාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, ගත වෙන හැම මොහොතක් පාසාම යා නිවනට සමීප වීම සඳහා අප්‍රමාදීව මෙන්න මේ සමත විදර්ශනා නැමැති ගමනෙහි, නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන මාවතෙහි, නැත්තම් සතර සතිපට්ඨානය කියන පිය උරුමය තුල ඒතනත්තා අකණ්ඩව වාසය කරනවා. එහි ප්‍රතිඵලය තමයි ඉහළම දියුණු පුද්ගලයාට කියන්නේ සදා සතෝ කියලා. සදා කියන්නේ සෑම කල්ලි, forever. සතෝ කියන්නේ mindfulness කියන එක. ඒතනත්තා අකණ්ඩව සතර සතිපට්ඨානය තුළ වාසය කරනවා. ඒතනත්තා හැම වෙලාවෙම කය ගැන, සිත ගැන, වේදනා ගැන, සිතුවිලි ගැන හිතපු කෙනා අවසානයේ තැනැත්තා අර මුලින් අපි හරියට කුරුම්භ වල්ලක එක එක කුරුම්භ ගෙඩි අල්ලගත්තා වගේ මුලින් කයනුපස්සනාදී එයා කොටස් කොටස් අල්ලගෙන තිබුණේ. දැන් එයා ඒ කුරුම්භ වල්ලෙම නැට්ටෙම අල්ලගත්තා. මොකද්ද නැට්ට කියලා කියන්නේ? පංචස්කන්ධේ. පංචස්කන්ධය මල්ලගත්තා මොන අරමුණින් ආවත් එන්නේ මේකයි කියලා මේ තැනත්තා දන්නවා. පින්නතුනි මේක තමයි අපි සම්බුද්ධෝත්පාද කාලයක ගන්න ලබන ඉහළම ධර්ම ඥානය කියලා කියන්නේ. ඉතින් මේක තමයි පියාගෙන් ලැබිච්ච උරුමය කල්පාන්තර ගානකට පස්සේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ලෝකෙට ලැබෙන අමිල දායාදය මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා යම්කිසි තැනැත්තෙක් මේක අඛණ්ඩව අවුරුදු 7ක් රැක්කොතින් යාට මේ ජීවිතයේම දුක් නිමාට පත් කරන්න පුළුවන්, නැත්නම් එයාට අනාගාමි වෙන්න පුළුවන් කියන අවුරුදු 7ක් ඕනේ අවුරුදු 6ක් හරියට කරවතින්, අවුරුදු 6ක් නේ අවුරුදු 5ක් හරියට කරවතින්, අවුරුදු 5ක් නෙවෙයි අවුරුදු 4ක් ඔහොම අඩු වෙලා අවුරුද්දක් කරවතින්, මාස 6ක් කරවතින්, මාසයක් කරවතින්, සති දෙකක් කරවතින් නැහැ, සතියක් හරියට කරවතින් ප්‍රඥාදී ඉන්ද්‍රිය සම්පූර්ණ කරපු කෙනෙක් නම් සතියකින් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ සහතික වෙනවා. ඉතින් පින්වත්නි මේ වගේ තාම ලස්සන දහමක් අපට මේ තියාගෙන අපට කවදොරටත් දුක් විඳිය යුතු නැහැ. පින්වත්නි මානසිකව කායික දුක එන්න පුළුවන් අපට, ඒක මාර්ගවලදී උතුමන්ටත් ලැබෙන කායික වේදනාවක් කියන එක. නමුත් අපි වැඩිපුර දුක් විඳින්නේ කායිකවද? අපි දැන් ඔක්කොම උණ හැදිලා මගේ නෙන්නේ දෙන්නේ නේ, උණ නැති වුණත් අපි මනසෙන් උණ හැදිලා ඉන්නේ. පින්වත්නි මනසෙන් කයින් මනසින් අපි නිදහස් වුණොතින් කායිකව අපේ කොරෝනා හැදුනත් මානසිකව අපි කොවිනාවල නම් ඉන්නේ, තමන්ට කොරෝනා දැනෙන්නේ නැහැ. පින්නතුනි තමන් ධර්මයත් එක්ක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්ම දේශනා මාලාව තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගන්න මුලින් සඳහන් කරපු ධර්ම කරුණු ටික තවත් අහලා බලන්න, වාර ගානක් අහලා බලන්න, මේ අත් පත්‍රිකා ටික හොඳ ෆයිල් එකක දාලා මුළු ජීවිත කාලෙටම ප්‍රයෝජන ගන්න තියාගන්න. මේ ධර්ම කාරණා වලින් තව තවත් ඉදිරියට යන්න, තමන් දන්න ධර්ම වලින් අනිත් අයටත් උදව්පකාර කරන්න, මේ සම්බුද්ධ ශාසනය නිමාටපත් වෙන කලින් අපේ ජීවිතේ නිමාටපත් වෙන කලින් උපරිම ලෙස මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න, ධහමේ හැසිරෙන ඇට උපරිම ලෙස උදව් කරන්න විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රාර්ථනාවක් තියාගන්න, මේ ආත්ම විතරක් නෙවෙයි සසරෙදිත් හැකිතා කාලයක් මේ සම්බුදු දහම ලෝකයේ පතුරවන්නට, මේ උතුම් නිවන සැනසෙන දහමෙන් ලෝකෙට උදව් කරන්නට තමන්ට උපරිම කාලයක් ලෝකෙ වෙනුවෙන් කැප වෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබ මේ දහම තුළ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඔබට ලොකු වගකීමක් තියෙනවා ඔබ ලබා ගන්න මේ දහම මතු පරපුරට දෙන්නට. විශේෂයෙන් පංචශීලය පදනම් කරගත්තු, මෛත්‍රිය පදනම් කරගත්තු මේ සතිමත් බව ලෝකෙට අවශ්‍යයි. කිසිදු ආගම් ભેදයක් නොමැතිව පංචශීලය රකින්න පුළුවන්, මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්, සතිය වඩන්න පුළුවන්. කිසිම කෙනෙක්ගේ ආගමක් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. ඔබ දන්න හැම යාළුවෙකුටම මේ තුන කියන්න. පංචශීලය රකින්න, මෛත්‍රී භාවනා වඩන්න, සම්මා සතිය වඩන්න කියලා. මේක තමයි ඔබට බෞද්ධයෙක් වශයෙන් ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම දායාදය. මේක දෙන කරමට ලෝකයේ සාමකාමී තැනක් වෙනවා. බලන්න ප්‍රාණඝාතාදී මේ පහෙන් වැළකුණොතින් ලෝකේ යුද්ධ නැහැ, මද්ද්‍රව්‍ය නැහැ, රෝග නැහැ, මිනිස් ඝාතන නැහැ. කොච්චරනම් යහපතක් වෙනතුන් ලෝකෙට වෙනවද? මෛත්‍රී වඩනවා නම් ලෝකේ කොච්චර සෙනෙහසින් අනිත් කෙනා දිහා බලනවද? සම්මා සතිය වඩනවා නම් කොච්චර නිවිසනසන පුද්ගලයෙක් බඩපත් වෙනවද? හැම මොහොතෙම තෘප්තිමත් ජීවිතයක් ගත කරන, සතුටෙන් කාලය ගත කරන, දිනෙන් දින විවේකය, විරාගය, නිරෝධයෙන් යුතුව නිවන පැත්තට ඔළුව හරවගෙන ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. බහමිස්සති හොඳයි. පින්නතුනි මේ හැම දිනකට මම බොහොම පිං, විශේෂයෙන් අද වැනි දවසක මෙහෙම විශාල පිරිසක් ඔබ ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔබේ වයසත් ඔබ නොසලකා ඔබ මේ එන්නේ ධර්මය ගැන හිතලා. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටට පත් වෙන්න, ඔබ සසර හුඟා පින් කරපු නිසා තමයි ඔබට මේ දහමක් ලැබෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතයට වඩා ධර්මය ගැන ඔබට විශ්වාසය තියලා ධර්මය ගැන ගෞරවයෙන් තමයි ඔබ මේ ඇවිල්ින්නේ. ඒකින් කියන්නේ ඔබට මේ ධර්මයේ ලොකු දුරක් ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක. මේක තමයි පින්තුනි කෙනෙක්ගේ ළඟ තියෙන ඕන දක්ෂතාවයේ, අභිමානයේ, විශ්වසනීයත්වයේ කැපකිරීම. ඉතින් මේ වගේ අද වැනි දවසක ලෝකයට විශාල වශයෙන් ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන් කියන දවසක ඔබ මේ පිරිසක් මැදට ඇවිල්ලා බණහන්නේ ධර්මය ගැන උපරිම විශ්වාසයෙන්. ඒ විශ්වාසය නිසාම ඔබට මේ දහම තුළ උපරිම ගමනක් යන්නට පුළුවන්. ඉතින් ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරවමු. ඉතින් විශේෂයෙන් මේ අලුත් විහාරස්ථානයක් ආරම්භ කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා හුඟක් වෙහෙස මහන්සි වෙලා මේ පන්සල ඉදි කරන්නට, මේ අලුත් දේ අංග එකතු කරන්නට මේ දරණ මහන්සි ඔබට පේනවා නේද? ඉතින් බොහෝ දෙනෙක් මේට උදව් උපකාර කරනවා. ඉතින් මේ විහාරස්ථානයක් පූජා කරනවා කියන්නේ ඉතාම බලවත් කුසලයක්. ඔබ දන්නවා බිම්සාර රජතුමා මුල්ම ආරාම පූජා මේ සම්බුදු ශාසනය කරපු වෙලාවේ රජතුමාගේ අතීතයේ කල්පයක ඥාතීන් පින් බලාපොරොත්තුෙන් හිටියා. කල්පයක ඥාතීන්. ඉතින් අපිත් මේ කරන බලවත් කුසලය අපේ කල්ප ගණන් ඥාතීන් අනුමෝදන් කරන්න පුළුවන්. ඔබ දක්වපු අනුග්‍රහය පමණට එහෙම නොකලත් ඔබ මේ ගැන හිතලා සතුටු වෙන්න, ඔබේම දෑතින් කරන පූජාවක්සේ හිතලා මේ ආරාම පූජාව ගැන අප්‍රමාණව සතුටු වෙන්න, සතුටු වෙන මේ සියලුම් පින් අප නමින් මිය ගිය ඥාතීන් විතරක් නෙවෙයි, අවීචියේ පටන් භවග්‍රිය දක්වා යම්තාක් ඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ හැම දෙනාම මේ පින, මේ උතුම් පූජාව, ධර්මශ්‍රවණය, ධර්මදේශනය, මේ ආරාම පූජාව ඇතුළු මේ සියලුම පින්කම් වලින් ජනිත කරගත් අව පුණ්‍ය ඵලය ඒ සියලු දෙනා අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් අපේ මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් තිරහත් කාලයක් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ ලොවට එළිමිලා තියෙන වැළඳලා තියෙන සියලු රෝගාබාධ වලින් දුර වෙලා ඉක්මනින්ම රෝග සත්‍යයන් මේ ලෙඩ දුක් වලින් නිදහස් කර ගනිත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහේන්ද්‍රිය පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි පින්තුනි, ඔබ හැම දිනාටම හුඟා සතුටටපත් වෙන්න පුළුවන් දින හතක් තිස්සේ සිදකලා වූ මේ උතුම් පින්කම් මාලාවට, ධර්ම දේශනා මාලාවට ඔබ බොහෝ දිනේ සහභාගී වුණා. ඇතැමිට සහභාගී වෙන්න බැරි වුණත් ඔබ නිවෙස් ඉඳගෙන ඒ බණ ඇහුවා. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් ඔබ හැම දිනාට මෙලව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ උතුම් කුසලියත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතත් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස්න් වෙත්වා නෙතින් මේ හැම සත්න් සුවපත්න් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.